අරහෝතිනාමං වන්දාමි බුද්ධ මමලං හදයේ තපෙත්වා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාං සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සක්කායං ච පොදිග්ගවේ දේසිස්සාමි සක්කාය සමුදයං ච සක්කාය නිරෝධං ච සක්කාය නිරෝධගාමිනී පටිපදං ච තං සුනාත ගෞරවනීය මහ සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලොස්සංගිස් බෝධි විහාරස්ථානය මගින් මාතිකව සංවිධානය කෙරෙන සීල මහාන වැඩසටහන 2023 වර්ෂයේහි ජුනි මාස වෙනුවෙන් සිදු කරන පින්කමයි මේ සිදු කරන්නේ. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේන සක්කාය කියන සූත්‍රය. මේ සක්කාය කියන වචනය බුදුදහම තුළ ඉතාම ගැඹුරින් සාකච්ඡාවට භාජන වෙච්ච ඉතාම වැදගත් මාතෘකාවක්. සක්කාය, සක්කාය දිට්ඨිය, පංචස්කන්ධය, පංච උපාදාන ස්කන්ධය, ඒ පංච උපාදාන ස්කන්ධයෙන් සපුරා නිදහස් වීම කියන මේ කාරණා ටික. ධර්ම ශ්‍රවණය කිරීම පිළිබඳ අප මේ ලබා ගත්තේ සසර කලාව මහා පින කානිසංශයක් විදියට. විශේෂයෙන් මේ රටේ ඉන්න පින්තුන් හැටියට ඔබ මේ ජීවිතය ගත කරන්නට විශාල කැපවීම කරපු අය. ඔබ ජීවිතයේ කුඩා කාලෙ පටන් ලොකු බලාපොරොත්තු තියාගෙන ඇවිල්ලා අධ්‍යාපනය ලබලා ඒ අධ්‍යාපනත්වයට ඇමිට ඉහළට ගිහිල්ලා බොහෝ දුරකතර ගෙවාගෙන බොහෝ දුෂ්කරතා මැද්දේ ආපු ගමනක යම්කිසි වැදගත් ස්ථානයකයි ඔබ මේ ඉන්නේ. ඉතින් ඔබේ කාතකින් අධ්‍යාපනය ලැබලා, රැක රක්ෂා ලැබලා, ධනය ලැබලා නොයෙකුදී සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. නමුත් ඒ සියලුම දේවල් අතුරින් අපි ලැබුණු වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. ඒ නිසා අපි අනිත් හැමදේම හරියට අපි මහන්සියෙන් වගාවක් කළා වගේ ගස් වැල් රෝපණය කළා වගේ ඒ රෝපණය කරපු ගස්වැල්වල අග්‍රතම ඵලය ප්‍රතිඵලය නෙලන අවස්ථාව තමයි ඔබ මේ සද්ධර්මය ලබන අවස්ථාව. ඉතින් ඔබේ ගැන නිතර නිතරම හිතන්නට ඕන. ඔබේ ඒ භාග්‍යවන්ත බව, කුසලය, පින ගැන නිතර නිතරම හිතලා සතුටටපත් වෙන්නට ඕන. අනේ ධර්මය ලැබෙනකොට ඒ ධර්මය උපරිම ලෙස තමන්ගේ ජීවිතය තුළට ලබා ගන්නට ඒ අඩංගු කරුණු වඩාත් වැදගත් කරුණු හොඳින් මතක තියාගෙන ඒව තමන්ගේ ජීවිතයට කොයිතරම් ඉහළින් පුහුණු කරන්න පුළුවන්ද කියන කාරණය නිතර නිතරම අපි හිතන්නට ඕන. දහම ඇසීම කියලා කියන්නේ එක අතකින් ධර්මය අහන විතරක් නෙවෙයි අනිත් අතින් ධර්මය පුරුදු කරන අවස්ථාවකුත් වෙනවා. ඒ නිසා තමයි ධර්ම ශ්‍රවණය සලකන්නේ විමුක්තායතනයක් කියලා. කෙලෙස් වලින්ගෙන් සිත නිදහස් වෙන අවස්ථාවක්. අවිද්‍යා ව්‍යාපාද වලින් සිත නිදහස් වෙනවා. දැඩි ලෝභය හා දැඩි අමනාපයෙන් සිත නිදහස් වෙනවා. කාමචන්ද ආදී නීවරණ වලින් පංච නීවරණයන්ගෙන් විස්සම්මර වශයෙන් කෙලෙස් ප්‍රහීණ වෙනවා. ඒතරක් නෙවෙයි අවිද්‍යා නීවරණේ දුරුකිරීම වශයෙන් සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහීණ කරන තියෙන අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. අන්නේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී අපේ හිත අඛණ්ඩව කුසලයේ තුල දහම් තුල රඳවා ගන්නට අප දක්ෂ වෙන්නට ඕන. සමස්ත බුදු දහම කියලා කියන්නේ සචිත්ත පරියෝධපණන් කියපු විදිහට හිත කෙලෙසුන්ගෙන් මුදවා ගැනීම පිරිසුදු කර ගැනීම. අන්නේ පිරිසුදු කරන ගමන් මගේදී ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකයි බුදු දහම තුළ දේශනා කරන්නේ. එකක් තමයි මෛත්‍රී භාවනාව. අනික සතිපට්ඨානයි. ලෞකික ජීවිතයේ ඉහළම කුසලයේ විදිහට සඳහන් කරන්නේ මෛත්‍රිය. මෛත්‍රිය වඩනකොට කරුණා, මුදිතා, උපේක්ෂා කියන අනිත් ප්‍රඥා විහරණ දිනනවා. එතකොට එක අතකින් මෛත්‍රිය දිනනවා, අනිත් අතින් සතිපට්ඨානයි. අපේ කය, අපේ සිත ගැන උපරිම ලෙස සිහිය නුවණ පාත්‍රා ගැනීම. එතකොට ඔබ ධර්මයේ තුල ඉන්නවාද කියන බලන සංකේතය තමයි මෙන්න මේ කර්ම දෙකෙන් එහෙක නිතරම ඉන්නට ඕන අපි. බණහන වෙලාවේදී තමන්ට කවුරු හරි කෙනෙක් මතක් වෙනකොට, මේ අතර ඉන්න කෙනෙක්ගෙන් අඩුපාඩුවක් සිද්ධ වෙනකොට, හැම වෙලාවෙම මෙත් සිතින් සෝපත් වේවා කියන පැතිමෙන් අපි ඉන්නට ඕන. නැත්නම් අපේ හිතේ ගැටුමක් ඇති වෙන්නේ. කවුරු හරි ගැන මතක් වෙනකොට සෝපත් වේවා කියන හැඟීමෙම ඉන්නට ඕන. අනිත් දේ තමයි සතිය, සිහිය. සිහිය කියන්නේ එකකටකින් අපේ කය පිළිබඳව සිදුවෙන සිදුවීම් ගැන නිතර අවධානයෙන් ඉන්න. අනිත් දේ තමයි තමන්ගේ සිතට සිටිවිල්ලක් එනකොටම තමන්ගේ හිතේ මේ මොහොතේ තියෙන්නේ කොයි වගේ සිටිවිල්ලක්ද කියන එක ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න. මේ වෙලාවේ තියෙන්නේ සරාගං වා චිත්තං රාගසහිත සිතක්ද, විදරාගං වා චිත්තං රාගෙන් තොර සිතක්ද, සදෝසං වා චිත්තං අවහරි කාමනාපෙන් තියෙන සිතක්ද, වේත දෝසං වා චිත්තං ද්වේෂයේ දුර්වෙච්ච සිතක්ද කියලා බලලොම ගිහිල්ලා අවසාන වශයෙන් බලන්න තියෙන්නේ මේ මොහොතේ තියෙන්නේ සමෝහං වා චිත්තංද වේත මෝහං වා චිත්තංද කියන එකයි බලන්න තියෙන්නේ. කොහොමද ඒක බලගන්නේ? මේ වෙලාවේ තමන් ඉන්නේ අවිද්‍යාවෙන්ද ප්‍රඥාවෙන්ද කියලා බලන එක. කොහොමද ඒක බලාගන්නේ? අප යමක් සිහි කරනකොට රූපයක් එක එකට බැඳලා නම් හිතන්නේ ඒක. දැන් gedara ගැන හිතනකොට gedara රූපේ මේ වෙලාවේ තියෙන දෙයක් විදියට මතක් වෙනවනම් අවිද්‍යාවෙන් ඉන්නේ. තමන්ගේ ඥාතිවරයා, දරුවා, තමන්ගේ වාහනය, කුමක් හෝ දෙයක් තමන්ට මතක් වෙනකොට ඒ රූපේ මේ අවස්ථාවේ තියෙන දෙයක් විදියට සජීව මැවිලි පේනවනම් එය අපි අවිද්‍යාවෙන් ඉන්නේ. ඒතර රූපය බලන්න බෑ කියන කතාවක් නෙමෙයි මේ කියන්නේ. රූපය බලන්න පුළුවන්. හැබැයි රූපය මනසින් දකින වෙලාවේදී අපි දක්ෂ වෙන්නට ඕන මේ දකින්නේ දැන් තියෙන රූපය නෙවෙයි නිරුද්ධ වෙච්ච රූපයක් කියන කාරණේ. මේක කලින් ලබාගත් අත්දැකීම මනංච පටිච්ච ධම්මේච උපාජ්ජති මනෝ විඥාන කියන අවස්ථාවෙන් සිහි කරන අවස්ථාවකයි තමන් මේ ඉන්නේ කියලා දැනගන්න. එහෙම දැනගත්තොත් අපේ හිත රූපය තුල බැසගන්නේ නැහැ. ඒ රූපය ගැන තේරුම් ගන්න පුළුවන්. ඒ රූපය ගැන යමක් කතා කරන්න පුළුවන්. ඒ රූපය සඳහා යම් සේවයක් කරන්න පුළුවන්. නමුත් සමන් දන්නවා තමන්ගේ මේ ගනුදෙනුව සම්පූර්ණම තියෙන රූපයත් එක නෙවෙයි. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥාන කියන අවස්ථාවේදී තමන් මේ කටයුතු කරන්නේ කියන එක දැනගන්නට ඕන. ඒ මනෝවිඥානයත් කලින් මෙතෙන්ට ආපු එකක් නෙවෙයි, පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකින දක්ෂ වෙන්නට ඕන. එතකොට මෙන්න මේක තමයි අපේ ඉහළම දක්ෂතාවය කියලා කියන්නේ. එතකොට සතිපට්ඨානය තුළ ඉන්නකොට අපි දන්නම අපේ හිතටම වෙන හැම රූපයක්ම ඒ තමන් මනසින් හඳුනාගන්නේ දැන් තියෙන සජීවී රූපය නෙවෙයි. ඒ සම්පූර්ණයම හඳුනාගන්නේ නිරුද්ධ වෙච්ච රූපයේ මනෝවිඥානය කියන එක දැනගන්නට ඕන. අතීත අරමුණු විතරක් නෙවෙයි, මේ මොහොතේ ඔබේ ඇසට දැනෙන රූපයක් තියෙනවනේ, මේ හාමුදුරු කෙනෙක් කියන, ආවල් හාමුදුරු කියන, ඒ දැනගන්නේත් ඔබ මනෝවිඥානය. හැබැයි එහෙම මනෝවිඥානය හඳුනාගත්තට හිතන්නේ බා රූපයක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. රූපයක් තියෙනවා. ඒ මොහොතේ අපේ ආයතන වලට සාපේක්ෂ වූ රූපයක් ලෝකයේ තුල මැවෙනවා. හැබැයි ඒක මීට ස්වල්ප මොහොතකට කලින් අපේ අත්විඳපු ලෝකයයි මේ අපි මනසින් මේ ස්පර්ශ කරන්නේ, තේරුම් ගන්නේ, හඳුනාගන්නේ. එතකොට පින්වත්නි, අවසාන වශයෙන් අපේ දක්ෂතාවය අපේ රාග ද්වේෂ මෝහ වලින් කොයිතරම් දුරට නිදහස් වුණාද කියන එක තීරණය වෙන ප්‍රධානතම සාධකය තමයි සතිපට්ඨාන නැමැති භූමිය තුල වාසය කරමින් මෙන්න මේ අනිත්‍යතාවයේ ජීවිත යථාර්ථය නුවණින් තේරුම් ගැනීම. ඉතින් ධර්ම දේශනාවේ අවසානට කියන්න ඕන කාරණය මේ මුලින් කිව්වේ. එතකොට අවසාන ප්‍රැක්ටිස් එක තමයි මේක. එතකොට මෙතෙන්ට හිත තියලා තමයි මුලින් ධර්ම යන්න ඕන. මේක තමයි ධර්මයේ සඳහන් කරන්නේ, ජානතෝහම් වික්ඛවේ පස්සතෝ වාසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියන. මහණෙනි, මම දන්න කෙනාට දකින කෙනාටයි ආශ්‍රවයන්ගෙන් ශේවීම දේශනා කරන්නේ කියලා. මොකක් දන්න කෙනාටද, මොකක් දකින කෙනාටද? මෙන්න මේ දුකේ, මේ ස්කන්ධ පංචකයෙහි හට ගැනීම හා නිරෝධය දකින කෙනාටයි, ඒක නුවණින් දකින කෙනාටයි මම ආශ්‍රවයන්ගේ ශේවීම ප්‍රහාණය දේශනා කරන්නේ කියලා දේශනා කළා. ඉතින් පින්නතුනි, මෙන්න මේක තමයි අපේ ආධ්‍යාත්මික ගමන. මේ ආධ්‍යාත්මික ගමනේ ඉහළම තලයට යද්දී අපි මුලින්දම්ම අනුපූර ප්‍රතිපදාවක් බුදුදහම තුල දේශනා කළා. අනුකුබ්බ නින්නෝ, අනුකුබ්බ පොනෝ, අනුකුබ්බ පම්මාරෝ කියලා මහා සාගරයක තරා ලක්ෂණයක් තියෙනවා. සාගරයේ මොහොත එකපාර ගැඹුරට යන්නේ නැහැ. ඒ සාගරයේ ටිකින් ටිකයි ගැඹුරට යන්නේ. අන්න ඒ වගේ තමයි මේ සම්බුදු සසුන සදහම් මග අනුකුබ්බ සික්ඛා, අනුකුබ්බ කිරියා, අනුකුබ්බ ප්‍රතිපදා කියලා කියනවා. අනුපූර්ව ශික්ෂාවක්, ශික්ෂණයක්, සීලයක් තියෙනවා. අනුකුබ්බ කිරියා, අනුපූර්ව ක්‍රියාපලියක් තියෙනවා. අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. අන්නේ ප්‍රතිපදාව සීලෙන් ආරම්භ වෙලා සමාධියෙන් සෝභමාන වෙලා ප්‍රඥාවෙන් අභිෂේක ලබන, ප්‍රඥාවෙන් ඊටම කලයකට පත් වෙලා ඒක නා ලෝකයේ දෙස බලනවා. පඤ්ඤා පාසාද මාරුහිය අසෝකෝ සෝකිනින් පඤ්ඤා. ප්‍රඥාව නැමැති මේ කඳු මුදුනට නැගලා කඳු පාමුල ඉන්න අවිද්‍යා සහිත ලෝකයා දුක්ඛ නිරාකාරය එයා නෝනින් දකිනවා. ලෝකෙ තුල යම්තාක් සංවේග, දුක්, කම්කටොළු, වියෝවයන්, ප්‍රිය විප්‍රයෝග මේ කුමන හෝ දෙයක් ලෝකෙ තියෙනවා නම් ඒ සියල්ලක්ම තියෙන්නේ මෙන්න මේ නිරුද්ධ වෙච්ච රූපයේ ඇති දෙයක් ඇනිට අරගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වුණු ලෝකයේහි ඒ ස්පර්ශය සමුදයන්ට ගිහිල්ලා සමුදය අවිද්‍යාවෙන් ගැනීම වශයෙන් තමයි මේ ලෝකයේ සකල විද දුක් සමුදායන් හටගන්නේ. එනිසායි භාගතුන් වහන්සේ දේශනා කළේ, යම් තාක් ලෝකයේ කෙනෙක් දුකක් විඳිනවා නම් ඒ සියලු දුක් එන්නේ අඥාන කෙනාට, අනුවණ කෙනාට, ප්‍රඥාවන්ත කෙනා වෙත දුකක් එන්නේ නැහැ කියලා. යම් තාක් අපේ හිතට රාගයක්, ද්වේෂයක්, දුකක්, සංවේගයක්, ප්‍රිය විප්‍රයෝගයක් කුමන හෝ දෙයක් හිතට ඇති වෙනවා නම් ඇති වෙන්නේ අර ඒ නිරුද්ධ වෙච්ච රූපයේ තාමත් තියෙන දෙයක් විදිහට අරගත්තු එක යාදීනා විදිහට. ඒ නිසා මෙන්න මේක හරියට නුවණින් දැක්කොත් අපට සාමාන්‍ය දුක් වලින් නෙවෙයි, අපේ ඊටාම සමීපතම ඥාතියෙක් මිය යන අවස්ථාවේදී ඒ දුකිනුත් අපට නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. අපේ ශරීරය මහලු වෙනකොට, මේ ශරීරය ලෙඩ වෙනකොට, මේ ශරීරය ඇතුළේ කැළිහ මිදිරි දඩුවෙන්න පුළුවන්. අනතුරු වලටම පත් වුණොත් සමහරට අතක් වෙන් කරන්න වෙවි, කනක් ගැළවිලයි, කකුලක් කැඩෙයි. එහෙමත් වෙනවා. සමහර රෝග හැදුනොත්, පිළිකායන් හැදුනොත් ඔබ දන්නවනේ කොටස් වෙන් කරන්න වෙනවනේ. ඉතින් අද අප මේ පරිහරණය කරන ශරීරයේ කොටස් කොයි මොහොතේ අපෙන් අයින් වේද දන්නේ නැහැ. දැනටත් වෙනොත් මේ ශරීරයේ අභ්‍යන්තරයේ කොච්චර සත්තු ඉන්නවදනේ? අපි කෑම ටිකක් කන පරක් වුණොත් ඒ කට්ටිය හේ ස්ට්‍රයික් කරනව නේද? කෑ ගන්නව හෙනවනේ නේ. ඉතින් ඒගොල්ලන් හිතන් ඉන්නේ ඒගොල්ලන්ට මේ කෑම දෙන්නේ කියලා. අපි හිතන් ඉන්නේ අපේ ශරීරයේ කියලා. ඒගොල්ලන් හිතන් ඉන්නේ ඒගොල්ලන්ගේ නගරයේ කියලා, ගමෙන් කියලා හිතන් ඉන්නේ. ඉතින් ඒ වගේ ශරීරයක් තමයි මේ මොහොතේ අපි මේ පරිහරණය කරන්නේ. ඉතින් අන්න ඒ ස්වභාවයත් මේ නුවණින් දැක්පතින් අපට වඩාත්ම මේ භෞතික ලෝකයේ පරිහරණය කරන ගමන් අපට මානසික දුක් සමුදායනොත් නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. මෙන්න මේ එන ගමන් මගේ දිපෙන්නතුනි, භාගතුන් වහන්සේ අපට මුලින්ම දේශනා කළ දේ තමයි අපේ සසර ගමන දුගතිගාමී නොවන විදිහට ස්ථාවර මානසිකත්වයක් ඇති කරගන්නේ කොහොමද කියලා. අපි කොයි මොහොතේ කොයි අනතුරකට පත් වෙද අපට කියන්න බෑ. අද අපි මෙහෙම ඉන්නවා, හෙට උදේ වෙනකොට අප කී දෙනෙක් නැති වේද දන්නේ නෑ. අනතුරු වලට පත් වෙලා උදේ වෙනකොට ICU එකේ ඉඳිද කියන්න බෑ අපි. අපිට එහෙම වෙන්නේ නෑ කියලා සාධිකයක් දෙන්න පුළුවන් කමක් නෑ. කොයි විදිහේ කර්ම ශක්තියෙන් අපිට තියෙද කියලා අපි දන්නේ නෑනේ. ඉතින් අන්න එවැනි මොහොතකට පත් වුණොතින් අපි දුගතිගාමී නොවන විදියට අපි දැනට මානසිකත්වයෙන් ඒ සඳහා සූදානම් වෙලා ඉන්නේ කියලා බලන්නට ඕන. දැන් තමන්ම තමන් ගැන හිතලා බලන්න. තමන් තව සල්ප මොහොතකින් මිය ගියොතින් තමන් මේ මට්ටමෙන් හෝ මීට වඩා ඉහළ සුගතියකට පිහිටන්නට පුළුවන් මට්ටමක තමන්ගේ මානසිකත්වය තියෙනද කියලා තමන්ම බලන්න. කොහොමද එහෙම බලන්නේ? ඒ බලන ක්‍රමය තමයි තමන්ගේ සිත වැඩිපුර පිහිටලා තියෙන්නේ අත්හැරලා යන දේවල් පිළිබඳවද, ඊට වඩා ඉහළ තමන්ගේ මානසිකත්වයක් පිළිබඳවද තමන්ගේ හිත පිහිටලා තියෙන්නේ කියලා බලන්න. එතකොට තමන්ට ජීවිතේ වැඩිපුර ශ්‍රද්ධාව ගැන නම් සිහිපත් වෙන්නේ. ඔබ සරණ ගියපු බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන නම් ඔබට දවසට වැඩිපුර හිතෙන්නේ. ඔබ රකින පංචශීලය ගැන නම් දවසට වැඩිපුර වාර ගණනක් හිතෙන්නේ. ඔබ ආපු ධර්ම කාරණයක් නම් දවසට වැඩිපුර මතක් වෙන්නේ. ඔබ දීපු දානයක් නම් දවසට වැඩිපුර මතක් වෙන්නේ. ඔබ වඩන ධර්මයේ ඉහළම දේවන සමුදේවය උද්‍යප්පේගාමිනී ප්‍රඥාව නම් ස්කන්ධ ආදී මේ ස්වභාවයන්හි ඇතිවීම නැතිවීම නම් ඔබ වැඩිපුර දවසට බලන්නේ. මෙන්න මේකෙන් ඔබට සහතිකයක් ඇති කරගන්න පුළුවන් ඔබ සුගතිගාමී වෙන කෙනෙක්ද කියලා. සද්ධා, සීල, සුත, ඡාග, අඤ්ඤා. මෙන්න මේ සහතිකයේ මේ ඉන්ෂුරන්ස් එක අපි අනිවාර්යයෙන්ම හැකිතාක් ඉක්මනින් අරන් තියන්නට ඕන. මේක හෙල්ත් ඉන්ෂුරන්ස් එකට වඩා, ලයිෆ් ඉන්ෂුරන්ස් එකට වඩා මේක වටිනවා. මේක මෙහෙ සිටිසන්ෂිප් එකටත් වඩා වටිනවා. ඒ නිසා මෙන්න මේක පින්නතුනි අපි විශේෂයෙන් අපි මේ ගැන අවධානයෙන් ඉන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, තමන් මේ රැකවරණේ දාන වගේම තමන් ඉතාම සමීපතම ඥාතීන්ටත් මේ ත්‍යාගය, මේ වරප්‍රසාදය ලබා දෙන්න මහන්සි වෙන්න. ඔබ කල්පනා කරලා බලන්න, ඔබේ ළඟම ඥාතීන් දෙන්නෙක් හරි, පස් දෙනෙක් හරි, දහ දෙනෙක් හරි කොලයක ලියලා බලන්න ඔබ. මිය ගියොතින් වැඩිපුරම ඔබට දුක එන්නේ කවුරු පිළිබඳවද කියලා. ඔබේ ළඟම ඥාතීන් කවුරු මිය ගියහමද ඔබට වැඩිපුරම දුකක් ඇති වෙන්නේ කියලා බලන්න. අන්න ඒ ඥාතීන්ගෙන් දෙන්නෙක් හරි, පස් දෙනෙක් හරි, දහ දෙනෙක් හරි කමන්නෑ පුළුවන් නම් අන්න ඒ අයටත් මෙන්න මේ දහම් මඟ කියා දීලා ඒ අයත් මේ දහම් මඟේ ගමන් කරන අය බවට පත් කරන්න. ඒ අය ඔබට කලින් මියන්න පුළුවන් සමහර විට. ඒ අයගේ මිනිය දේහයේ ඉදිරිපිට ඔබට ඉන්න වේ සමහරලාට. අන්න ඒ වෙලාවේදී ඔබ බලන්න, ඒ කෙනා ඔබේ උපකාරය නිසා ඒ ශරීරය පරිහරණය කරපු කෙනා මේ මොහොතේ මීට වඩා හොඳ තැනක යා මේ මොහොතේ ඉපදිලා ඇතේ කියලා ඔබට හිතෙන විශ්වසනීයත්වයක් ඔබේ ජීවිතය තුළ ගොඩනැගිලා තියෙනට ඕනේ. මේක හොඳට මතක තියාගන්න. ඔබ බොහෝ විට උත්සාහ කරන ඔබේ ළඟමයට උගන්වන්න, ආහාර පාන දෙන්න, ගෙයක් හදලා දෙන්න, රැකියාවක් හොයලා දෙන්න, රූපේ ලස්සනට තියාගන්න, එයාගේ වෙඩින් එක හොඳට ගන්න, මේ වගේ දේවල් තමයි ඔබ හුඟක් උත්සාහ කරන ඒවත් කරන්න කමන්නේ. හැබැයි ඒ හැම දෙයක්ම මතක තියාගන්න දාල යන දේවල්. ඒ නිසා එයාට ගෙනියන්න පුළුවන් දෙයක් ඇත්තටම ඔබ එයාට මේ මොහොතේ ලබා දෙලද තියෙන කියලා බලන්න. ස්වාමින් වහන්සේලා කියලා කියන්නේ මෙන්න මේ සඳහා ඔබට ශක්තිය ලබා දෙන පිරිස. අපට දාන දෙන පින්නතුන් ගැන අපි නිතර සැලකිල්ලෙන් ඉන්නේ. අපි කෙනෙක් දැක්කාම හිතනවා අනේ මේ කෙනා කවදා හරි වෙන් වෙච්ච දවසට මෙයා හොඳ තැනට යයිද කියලා අපි බලනවා. කෙනෙක් අනුතරට පත් වුණු ගමන් අපි බලන්නේ ඒ කෙනා තනිය සුගතියට යන සුදුසුකම් තියෙනවද? කෙනෙක් මිය ගියොත් බලන්නේ එයා දැන් හොඳ තැනක ඉපදිලා ඇද්ද? මේක තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් නිතරම බලන කාරණේ පින්නතුනි. ඇයි අපට දානි හැඳ හරි බෙදපු කෙනෙක් දුගතිගාමි වෙනවා දකින්න අපි කැමති නැහැ පින්නතුනි. ඔබ සසර සුගතිගාමි වෙනවා දකින්න අපි කැමති. මේට වඩා ඉහළ ආත්ම භවවල ඉපදිලා නිවන් දකින කම්ම සුවසේ යනවා දකින්නයි අප කැමති. අන්න ඒ නිසා ඔබේ ගිය ලොකු වගකීමක් තියෙනවා මේ සඳහා කටයුතු කරන්නට. ඉතින් පින්නතුනි අපි අනතුරකට පත්වීම නෙවෙයි ගැටලුව. ඒ අනතුරින් පස්සේ වෙන ඉරණම ගැන අපි කොයිතරම් දුරට සැලකිලිමත් වෙලාද ඉන්නේ කියන කාරණය. පසුගිය දවස්වල අපේ හිතවත් දායක මහත්තයෙක් හොඳට බණහන කෙනෙක් ලොකු අනතුරකට පත් වුණා. හරියට ගිය සතියේ මේ වගේ දවසක තමයි යා අනතුරකට පත් වුණේ. යාගේ වරදින් නෙවෙයි වෙන කෙනෙක් ඇවිල්ලා වාහනේ හැප්පුවා රාත්‍රියේ වැඩ ඇරලා යද්දී. විශාල ඩැමේජ් එකක් යාට වුණා. ඉතින් යා වාහනේ හිර වුණා, වාහනේ කපල තමයි වාහනේ එළියට ගත්තේ මෙයා. ඒ තරම් එයා ඔළුව ඩැමේජ් වුණා, මේලට කූඩුව කැඩුනා, ලන්ස් වලට ඩැමේජ් වුණා, කකුල් දෙක කැඩුනා. එයා හුඟක් අමාරුවෙන් දැන් ICU එකේ ඉන්නේ. එයා ඊයේ වෙනකම් කතා කරේ නැහැ. ඊයේ එයා බලන්න ගිය රෝහලට එයා මංගිය වෙලයි කතා කළා. එයා කතා කරන් පටන් ගන්නකොට මුලින්ම කියපු වචනේ මොකක්ද දන්නවද? නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා. යා මුලින්ම කතා කරන් පටන් ගත්තේ මේ වචනේ කියලා. ඉතින් පින්නතුනි මේක තමයි අපේ ධර්මයෙන් ලබන ආනිසංසය. මම හොඳටම දන්නවා යා ධර්මය අහපු අයගෙන් ඉහළම ප්‍රැක්ටිස් එකෙන් හිටපු කෙනෙක් කියන එක මම දන්නවා. ඒ තරම් යා ධර්ම කාරණා ගැන ඉතාම සියුම්ම හිතලා ඒව දැනගෙන ඒව අවබෝධ කරගෙන ඒව ජීවිතයට පුහුණු කරපු කෙනෙක්. ගැඹුරු ධර්ම කාරණා විතරක් නෙවෙයි, ඉතාම පොඩි ධර්ම කාරණා හිටන් එයා මතක තියාගෙන ඒ වෙදින්න දා ජීවිතේට පුහුණු කළා. පින්නතුනි මෙන්න මේ කාරණේ අපි නැවත නැවතත් හිතන්නට ඕන. ඉතින් අපේ ජීවිතවලින් අපි ලබපු වටිනාම දේ මේ සම්බුද්ධ ශාසනය, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන, මේ උතුම් සද්ධර්මය. අන්න ඒ සද්ධර්මයේ ලැබපු අවස්ථාවේදී මෙන් උපරිම ප්‍රතිඵල ලබා ගන්න අපි උත්සාහ ගන්නට ඕන. අපිට ජීවිතයේ තියෙන වටිනාම දේ පින්නතුනේ ධර්මය. ඒ ධර්මය ලබන්න තමයි අපි මේ කාලාන්තරයක් මේ මට්ටමට ආවේ. මුළු කල්පයක් තුළ ලෝකේ පහළ වෙන, ලෝකෙට ලැබෙන අසිරිමත් නැවුම දේ තමයි තථාගත සද්ධර්මය කියලා කියන්නේ. අන්නේ සද්ධර්මයේ කාටකින් අපි මෛත්‍රිය පුහුණු කරනකොට මෛත්‍රී විතරක් නෙවෙයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණම අපේ ජීවිතය තුළ දිනු වෙනවා. අපි සතිපට්ඨානය වඩනකොට සතිපට්ඨානියත් සතිපට්ඨාන භාවනාවත් කියන මේ කාරණා දෙකම වැඩෙනවා. සමත විදර්ශනා කියන දෙකම වැඩෙනවා. ඒ උපරිමය තමයි ප්‍රඥාව දිනු වීම කියලා කියන්නේ. එතකොට මෙන්න මෙහෙන ගමන් මගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. බුද්ධ ශ්‍රාවකයෙක් හැටියට අප ධර්ම මාර්ගයේ වඩනකොට අපේ තියෙන ඕන ප්‍රධාන ලක්ෂණයක් තමයි ඒ ධර්මයේ ඉහළම කරුණ ගැන හිතේ තියාගෙන තමයි ඊට වඩා පල්ලෙහා මට්ටමේ දේවල් අපි පුහුණු කරන්නේ. මේකට කියනවා දර්ශන සම්පත්තිය කියලා. දැක්ම සම්මාදිට්ඨි පුරේ ජවන් කියලා කියනවා. සම්මාදිට්ඨිය පෙරමුණේ තබාගෙන තමයි අප මේ සියලුම දේවල් කරන්නට ඕන. අන්න එහෙමනම් අපි ඉන්නේ සුතමේ ඥානයෙන් චතුසත්‍ය සම්මාදිට්ඨිය ගැන අවබෝධයෙන් නම් අපි දෙයක් කරන්නේ. අන්න එහෙම ඉඳගෙන අපි කරන හැම දෙයක්ම අසංසත ගාමිනී මාර්ගයේ බවට පත් වෙනවා. සංගතනිකයි එක්තරා වැදගත් කොටසක් තියෙනවා අසංසත වර්ගයේ කියන. ඒක කොටස් දෙකකට බෙදෙනවා ප්‍රථම අසංසත වර්ගය, ද්විතීයි අසංසත වර්ගය කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඒකේ ලස්සන කතාවක් කියනවා කුමක්ද අසංසතය කියලා කියන්නේ. අසංසත කියන්නේ රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ අසංසත. රාගේශය කිරීම, ද්වේෂේශය කිරීම, මෝහේශය කිරීම තමයි අසංසත කියලා කියන්නේ. නිර්වාණය කියලා කියන්නේ. කුමක්ද අසංසත ගාමිනී මාර්ගය කියලා කියන්නේ? ඔව් අසංකත ගාමී මාර්ගය කියන එකට කාරණා රාශියක් ඒකේ සඳහන් කරනන්නේ ඒකයි මේක වැදගත්කම. ඒකේ ආරසංගික මාර්ගය කියලා කියනවා, සතිපට්ඨානය කියලා කියනවා, සමතය කියලා කියනවා, සම්මාදිට්ඨිය කියලා කියනවා, ඉද්ධිපාද කියලා කියනවා, සම්මා වාචා කියලා කියනවා, සම්මා කම්මන්ත කියලා කියනවා, නැත්නම් ඡන්ද චිත්ත විරිය වීමංසා කියන මේ කාරණා තියෙනවා. ඒ හැම කාරණයකම ලක්ෂණය තමයි මොකද්ද? ඒ හැම කරුණක්ම කියන්නේ අසංකත ගාමී මාර්ගයේ විදියට. ආරසංගික මාර්ගය විතරක් නෙවෙයි. අන්න ඒකයි ලක්ෂණය. නිකන් සරල උදාහරණයක් කිව්වොතින් මේ හොඳට තේරුම් ගන්න මේ කියන කාරණේ. යම්කිසි කෙනෙකුට ගියක් හදන්න ඕන වෙනවා. එයා බලනවා ඒක සඳහා ඒ සල්ලි උපයාගන්නේ කොහොමද කියලා. ඒකට අවශ්‍ය කරන මුදල් උපයාගන්නේ කොහොමද කියලා බලනවා. මෙයාට කල්පනා වෙනවා මම හොඳ කුඹුරක් කරන්න ඕන. මෙන්න මෙච්චර ප්‍රමාණික කුඹුරක් මම කරන්න ඕන. මේ කුඹුර කළා මේකෙන් ගන්න ධනය ධාන්‍ය ටික වියදම් කළා තමයි මම ගෙදර හදන්නේ කියලා එයා හිතාගෙන තමයි මේ වැඩට බහින්නේ. එතකොට මෙයා මුලින්ම ගිහලා නියරවල් උදළු ගන්නවා. ඊට පස්සේ කුඹුර කොටනවා, වතුර දානවා, ඒ නියරවල් හොඳට බඳිනවා, ඒව මඩ කරනවා. මේ හැම දෙයක්ම කරනකොට මොකද්ද මෙයාගේ ඔළුවේ රැවදෙන කාරණේ? අර ගෙදර කියන කාරණේ මතක තියෙනකොට. ඔව් වී ටිකක් කියුවත් තියන්නේ අර ගෙදර හදන එක ඔළුවේ තියාගෙන. ඔව් ගොයන් කැපුවත් කරන්නේ එහෙමයි. ඔව් උදේට ගිහිල්ලා වක්කඩවල් බඳින එක කරන්නේත් එහෙමයි. ඔව් ඒ කුඹරට අවශ්‍ය වල්නාශක ගහනකොටත් ගහන්නේ අර ගෙදර ඔළුවේ තියාගෙන. මම මේ වගේ ගයක් හදන්නේ කියලා බලාගෙන තමයි. එතකොට ඒ කෙනා කරන හැම කාරණයක්ම හැම සුළු දෙයක්ම ඔහු ඉලක්ක කරලා තියෙන කුමකටද? ඔහු හදන ගෙදරට. අන්නේ ඒක ඇති උනේ කොහමද? යා මුලින්ම යාගේ දර්ශනයක් තියෙනවා. ඔහුට දැක්මක් තියෙනවා. විෂන් එකක් තියෙනවා. මම මේක කරලා මං අවසාන යන්නේ කොතෙන්ද කොතෙන්ද කියලා. හැබැයි මේක දන්නේ නැති කෙනෙක් ඉන්නවා. මේක දන්නේ නැති කෙනා මේ දිහා බලනවා. බැලුවට ඔහුට මේක තේරෙන්නේ නැහැ. ඔහු හිතන්නේ මේක නායක උදුළු ගානව එක්කෝ නියවරල් බඳිනව එක්කෝ මඩ ගහනවා එක්කෝ පොර ඉහනවා එක්කෝ වී ඉහනවා. මේ ටික තමයි මේ කෙනාට පේන්නේ. එතකොට ඒ තැනත්තාට මේ ගේ හදන මේ සම්පූර්ණ සිද්ධාන්තයේ මේ කුඹුරේ වැඩ කරන්න දන්නේ කෙනෙක් මෙතන බැස්සොත් මොකද වෙන්නේ? ඔහු ඒ එක කොටසක් විතරක් කළ නවතිනවා. ඔහු සම්පූර්ණයම අවසානයක් කරා මේ සම්පූර්ණ පියවර ටික පියවරෙන් පියවර යන තරම් ඔහු දක්ෂ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා පින්නතුනි බුදුදහම තුළ තියෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි මෙන්න මේ දර්ශන සම්පත්‍ය ඇති කරගෙන තමයි අපි කරන හැම දෙයක්ම කරන්නේ. දුක හටගන්නේ කොහොමද? ඇසට රූපයක් පේනකොට පෙර නොතිබී හටගෙන ස්කන්ධ පංචකයක් තියෙනවා. ඒ ස්කන්ධ පංචකේටි ඉමස්මින් සති දන් හෝති, මේ ඇති කලෙ මේක හට ගන්නවා. ඉමස්මින් අසති දන් හෝති, මේ නැති කලෙ මේ නිරුද්ධ වෙනවා කියලා දකිනවා. අන්නේ දැක්ම ස්ථාවර ලෙස සක්‍රීයව ජීවිතය තුළ සජීවී කරන්නටයි මේ තැනැත්තාගේ අවසන ආධ්‍යාත්මික සිහිනය ස්පිරිචුවල් ඩ්‍රීම් එක බවට පත් වෙන්නේ. අන්න එතෙන්ට යන්න තමයි මේ කරන්නේ. දරුවෙක් හැදුවත් ඒකටයි මේ කරන්නේ. ඔහු රැකියාවට ගියත් ඒත් යන්නේ මේක. වැඩි දෙයක් තමයි පින්නතුණි. ඒ දැනට නිදාගත්ත නිදියන්නේත් මේ නිවන් දකින්න. නිදිය ගන්නෙත් නිවන් දකින්න. ඇයි එහෙම කියන්නේ? ඒ නිදියගෙන යවශ ශක්තිය එනර්ජිය කරගෙන ඊළඟ මොහොතේ අවදියෙන් වැඩ කළා ඒ මන භවනා කරන්න තමයි අර ටික විවේක ගන්න. ඒ තරම් මොහො තමන්ගේ ජීවිතෙම කැප වෙලා තියෙන්නේ මේ සඳහා. අනේ නිසා පින්නතුනි මෙන්න මේ කාරණය ගැන අපි නැවත නැවතත් සැලකිලිමත් වෙන්නට ඕන. ඒ වගේම කාරණය තමයි මේ ධර්ම මාර්ගයට බැසගත්තට පස්සේ අඛණ්ඩව ධර්මයේ තුල ඉන්නට ඕන. ලෝකෙහි ප්‍රතිඵල ගන්න නම් විශේෂයෙන් අධ්‍යාපනයෙන් ප්‍රතිඵල ගන්න නම් ආධ්‍යාත්මික කටයුත්තකින් ප්‍රතිඵල ලබා ගන්න නම් ඉක්මනින් අඛණ්ඩව කරන්නට ඕන. දැන් භාෂා ඥානයක් ලබන නම් භාෂා ඥාන ලැබලා අපි භාෂාවෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ, ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ඇති වෙන්න නම් හැමදාම ඉගෙනගෙන බෑ භාෂාව. සමහර පන්ති තියෙන්නේ මුල සිට සරලව කියන. 10 පන්ති ඉදිරි තේ පන්තියට යනවා. අවුරුදු 50දිත් මුල සිට සරලව ඉංග්‍රීසි කියලා ඒ පන්තියට යනවා. පින්නතුනි එහෙම කරන්න බෑ මේක. භාෂාවක් ඉගෙන ගන්න කොටත් අධ්‍යාපනය ලැබන කොටත් ඒකෙන් ප්‍රතිඵල ගන්න නම් ඉක්මනින් මේක කරලා ඒක රිසල්ට් එක අපි ගන්නට ඕන. අන්නේ වගේම තමයි ආධ්‍යාත්මික ජීවිතයේ මේ අප කරන කාරණාවලින් ප්‍රතිඵල ලබන නම් පින්නතුනි මේක බණහන වෙලාවෙදි විතරක් කළ බෑ මේක. ගෙදර භාවනා කරන වෙලාවෙදි විතරක් කළ බෑ මේක. දවසේ පැය 24ම මේ සඳහා කැප වෙලා කරන්නට ඕන. අන්න ඒ කරන වැඩ පිළිවෙල තමයි ඒ කාතිකින් බණ අහන එක අනිත් අතින් සතිපට්ඨානය තුළ වාසය කිරීම. එහෙම නැත්නම් මේක ප්‍රයෝජනයක් නැහැ. හරියට හරි අත්තම් ක්‍රමයට ලිනා තිනා වගේ කාරණේ. ලිඳ ඉගෙන ටික වෙලාවක් ලිඳ ඉගෙන ආදම් මහන්සි ඉගෙන ගෙදරම. ඇවිල්ලා ආයෙ පැය දෙක තුනක් විවේක අරගෙන ආයෙ ගිහලා ඉගෙන ලිඳ. පුළුවන් දෙන්නේ ඉහන්න. අපි තන්නේ එහෙමයි මාසෙකට දවස්සක් ඇවිල්ලා ලිඳ ඉගෙනවා. පැය කීපයක්. ගිහලා ඊට පස්සේ සාමාන්‍ය දෙයක් ආයෙ ඉන්නවා. ඊළඟ පොය වෙනට ආයෙ අර ලිඳ පිළිලා අර ගන්න. ආයෙ ඇවිල්ලා ලිහි ඉගෙන ලිඳ. අපි ලිඳ ඉහන්නනේ මෙයා ආයෙ ලිඳ ඉගෙනවා. පින්නතින අවුරුදු 100ක් ගියත් අපේ ජීවිතවල වෙනසක් නම් වෙලා නැහැ. ඒ බණහන වෙලාවේදී කුසලයක් වෙලා තියෙනවා. පිනක් වෙලා තියෙනවා. නමුත් පින්නතුනේ ඒක සම්පූර්ණ අවිද්‍යාව දුරු වීම සඳහා වැඩ පිළිවෙලක් වෙන්නේ. ඒක හරියට කෙනෙක් ගමනක් යනවා. දුර ගමනක් යනවා. යනකොට මගදී රෑ වෙනවා. රෑ වුණාට පස්සේ ගරේ නද රෑ වුණානේ කියලා gider වෙනවා. එවිල ඊළඟ දවසේ ආයි යනවා. ආයි යනකොට ආයි මගදී රෑ වෙනවා. ආයි දැන් රෑ වුණානේ ආයි gider යනවා කියලා ආයි gider යනවා. ගමනක් යන පුළන්ද? අපි පින්නතුනි ධර්මයේ පුහුණු කරන එකත් අන්නේ වගේ ලොකු වෙනසක් නැහැ. අපි කාලයක් ගියා අපේ තිමිච්ච අමනාපකම් වල ඇතැම් විට අපි අවිද්‍යාව ඇතැම් විට ලෝභ දේශ දෙක ටිකක් අඩු වෙනවා වෙන පුළුවන් දාන ආදිය දීලා. නමුත් අවිද්‍යාවේ නම් ලොකු වෙනසක් වෙලා නැහැ. අපේ සාර්ථකත්වයේ බලන්නේ ලෝභ දේශ දෙක අඩු වුණු පමණට විතරක් නෙවෙයි. අපේ සාර්ථකත්වයේ බලන්නේ අපේ අවිද්‍යාව කොයිතරම් දුරට අඩු වුණාද කියන කාරණය මත. අනේ සඳහා නිවැරදි දර්ශනයක් අපට අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඊටම වැදගත් සූත්‍රයක් තමයි අද අපේ මාතෘකාවට පත්ුනේ සංඛාය සූත්‍රයේ. සූත්‍ර පිටකයේ සංයුතනිකායේ ඛණ්ඩ සංයුතේන සංඛාය කියන සූත්‍රයේ භාගතුන් වහන්සේ මෙහි දේශනා කරනවා. සක්කායං ච කොහො භික්ඛවේ දේසිස්සාමි සක්කාය සමුදයං ච සක්කාය නිරෝධං ච සක්කාය නිරෝධගාමිනී පටිපදං ච කියලා. මහණෙනි මාන ඔබට සක්කාය දේශනා කරනවා. සක්කාය හට ගැනීමක් දේශනා කරනවා. සක්කාය නිරෝධයක් දේශනා කරනවා. සක්කාය නිරෝධගාමිනී පටිපදාවක් දේශනා කරනවා කියලා. පින්නතින් මෙතෙන් පටන් හොඳ අවධානය මේ කාරණා ටික අහන්න. සාදුකාරයක් දෙන්න බලන්න. නැවත වතාව සාදුකාරයක් දෙන්න. හොඳයි. මෙතෙන්දී පින්නතින් අපි කාරණා කිහිපයක් ඉතාම ගැඹුරින් සාකච්ඡා කරනවා. හොඳ අවධානයෙන් ඉන්න. ඔබට තියෙන ගැටළු රාශියක් මෙතෙන්දී විසඳෙන්න ඕන. ඇතැම් විට ආයේ ප්‍රශ්න නොනගෙන විදියටම විසඳෙන්නත් ඕන. ඒ තරම්ම පැහැදිලි කරගන්න ඕනේ මේකේ කර්ණාටික මෙතන කියනවා අපි. සක්කාය කියලා එකක් තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා එකක් තියෙනවා. ඒ වගේම පංචස්කන්ධය කියලා එකක් තියෙනවා. ඒ වගේම පංච උපාදාන ස්කන්ධය කියලා එකක් තියෙනවා. මේ කියපු කාරණා තනි කරන ස්වාධීන කාරණාවක් තියෙනවා. සමහර ඒවා දෙකකටම එක නම කියන ඒවාත් තියෙනවා. සමහර දේවල් එකක් කියන කාරණේ අනිත් එක තුල බැස්ස ගන්නත් පුළුවන්. අනිත් එක තුල ඇතුළත් වෙන වෙලාවලුත් තියෙනවා. පංචස්කන්ධය කියලා කියන්නේ සාමාන්‍ය පිරිසිදු අපට ලැබෙන අත්දැකීම. අතීත කර්ම විපාක විදිහට ලැබෙන මේ ස්කන්ධවල එකතු වෙන ලැබෙන මුල් අත්දැකීම තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. ඒක දුකක් සැපක්වත් නෙවෙයි. ඒකට අපි දුක සත්‍ය කියලා කියනවා. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. අන්න ඒ පංචස්කන්ධය යම්කිසි වෙලාවක තමන්ගේ අවිද්‍යාව පොඩ්ඩක් හරි තියෙනවා නම් අනුසේ වශයෙන් හෝ අන්න එවින වෙලාවට ඒ පංචස්කන්ධය අපි වැනදගන්නේ පංච උපාදාන ස්කන්ධයක් විදියට. අන්න ඒ පංච උපාදාන ස්කන්ධයටම තමයි සක්කාය කියලා කියන්නේ. එතකොට ඒ කියන සක්කාය කියන එක පංච උපාදාන ස්කන්ධය කියන එක අර පංචස්කන්ධයෙන් බැහැර දෙයක්ුත් නෙවෙයි. ඒ පංචස්කන්ධයම නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයම අරමුණු කරගෙන තමයි ඒකම පාදක කරගෙන තමයි මේ සක්කාය හෝ සක් නැත්නම් පංචපාදස්කන්ධය කියන කාරණේ හටගන්නේ. ඒක හරියට අපේ ළඟ සීනි ටිකක් තියෙනවා. බෝතලයක්ත් තියෙනවා. බෝතලේට අපි කියන්නේ සීනි බෝතලිය කියලා. ඒ සීනි බෝතලිය කියලා කියන්නේ ඔව් සීනි දාන්න පුළුවන් නිසා නැත්නම් ඒකේ සීනි තියෙන නිසා. එතකොට සීනි බෝතලිය කියන්නේ සීනි වලින් හදපු හින්දායිද සීනි බෝතලිය කියන්නේ? නෑනේ, සීනි දාන්න පුළුවන් නිසා තමයි. නැත්නම් අපි සීනි දාන්න එක පාවිච්චි කරන නිසා තමයි ඒකට සීනි බෝතලිය කියලා කියන්නේ. අපේ ළඟ සීනි නොතිබ්බොත් කවදාවත් ඒක සීනි බෝතලයක් වෙනවද? ඒක බෝතලෙ විතරයි. අන්න ඒ වගේ තමයි අපේ ළඟ පොඩ්ඩක් හරි අනුසය වශයෙන් හරි අපේ ළඟ අවිද්‍යාව තිබ්බොතින් අර අපට ලැබිච්ච කර්ම විපාක විදිහට ලැබිච්ච ස්කන්ධ ටික නැත්තම් පංචස්කන්ධය අපේ ජීවිතයට සම්බන්ධ වෙනකොට මේකට කියන්නේ එක්ක සක්කාය කියලා එක්ක පංචපාදස්කන්ධය කියලා. ඒක අපට විතරක් නෙමෙයි සෝතාපන්න ශ්‍රාවකයටත් තියෙනවා සක්කාය. අනාගාමී කෙනාට සක්කාය තියෙනවා. රහතන් වහන්සේ වෙනකම්ම මේ ලෝකයේ සක්කාය වෙලා තියෙනවා. ඒ මොහොත වෙනකම්ම පංචපාදස්කන්ධයක් තියෙනවා. උපාදානක් තියෙනවා. එතකොට ditthi upadana ආදී මුලදී දුරු වෙනවා. නමුත් අනිත් උපාදාන අත්වාද ආදී උපාදාන ටික තියෙනවා. එතකොට උපාදාන ටික සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ රහත් භාවයේදී, ආසවක්ඛේ ඥානයේදී. නැත්තම් අරහත් මාර්ගඥානයේදී. එතකොට පංචස්කන්ධය කියන්නේ අර පිරිසිදු වූ මුල් අත්දැකීම. ඊට පස්සේ ඒ අපේ ළඟට එනකොට සීනි තියෙන කෙනාගේ ළඟට එන බෝතලයේ සීනි බෝතලේ වුණා වගේ අර පිරිසිදු පංචස්කන්ධය නිරුද්ධුණාට පස්සේ අපේ තියෙන අවිද්‍යා අනුසයෙන් අපි ගන්නෙ කොහොමද? ඒක තවදුරටත් බාහිර ලෝකයේ තියෙන දෙයක් විදිහටයි ගන්න අපි. ඒක තමයි ඊටාම් සුළු මොහොතකදී අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ඊටාම් සල්ප මොහොතකදී අනිත්‍ය වශයෙන් මෙනෙහි කරත් අපි මුලින් ගන්නෙ පංචස්කන්ධය අරගෙන තමයි ඊට පස්සේ විදර්ශනා වාස්තෙන් වඩන්නේ අපි. ඒ නිසා අපි සක්කායෙන් දුරුනා වෙන්නේ නැහැ. එතකොට මේ සූත්‍රය තාම පැහැදිලව දේශනා කරන අපේ මේ ප්‍රධාන තේමාව වන සක්කාය සූත්‍රය කියනවා. සක්කාය කියන්නේ මොකද්ද? සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධා දිස වචනියන් කියලා. පංච උපාදානස්කන්ධය කියන නමක් තමයි සක්කාය කියලා කියන්නේ. එතකොට පෘථග්ජන කෙනාගේ ලක්ෂණය මොකද්ද? ඔහුට පංචස්කන්ධයන් තමන්ගේ ලෝකයේ කරගෙන ඉන්නේ. ඔහු ඒක සක්කායත් කරගෙන ඉන්නේ. ඉතරක් නෙවෙයි ඔහුට ඒක තුල දෘෂ්ටියකුත් තියෙනවා. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං ආදි වශයෙන් කියපු විදිහට මේ රූපය ආත්මය දෙකකට ගැට ගන්න ස්වභාවයක්ත් තියෙනවා. වේදනාදී අනිත්‍ය ස්කන්ධ ගැනත් එහෙමයි. එතකොට ඔහුට පංචස්කන්ධයත් තමන්ගේ ලෝකේ කරගෙන ඉන්නේ සක්කායත් තියෙනවා විතරක් නෙවෙයි සක්කාය දිට්ඨියක් තියෙනකොට. එතකොට සෝතාපන්න බවට පත් වුණාට පස්සේ ඔහුට සක්කාය තියෙනවා පංචස්කන්ධය තියෙනවා නමුත් ඔහුට සක්කාය දිට්ඨිය නෑ ඔහුට. කොට සක්කාය දිට්ඨිය නෑ. ඇයි? සෝතාපන්න මාර්ගඥානිදෝ සක්කාය දිට්ඨිය දුර වෙලා. සක්කායේ තියෙන අර කළු ගතිය අර ආත්ම වශයෙන් ගන්න ස්වභාවය ඒක මෙතෙන්දි දිට්ඨිය වශයෙන් තියෙන ටික දුරු කළා තියෙනවා. හැබැයි ආත්ම වශයෙන් ගන්න එක සම්පූර්ණයෙන්ම දුරු කරේ නැහැ. අර අස්මිමානියත් එක්ක යන මානියත් එක්ක යන අවිද්‍යාවත් එක්ක යන අනිත්‍යතාව සියුම් කොටස තාමෝ දුරු කළේ නැහැ. ඒ නිසා තවදුරටත් ඔහු ළඟ සක්කාය තියෙනවා. හැබැයි දිට්ඨි කොටස අර අපාගත වීමට හේතු වෙන කොටස දැන් ඔහු සම්පූර්ණයෙන්ම සමුච්ඡේද වශයෙන්ම ප්‍රහිණ කළදී. එතකොට මෙහෙම ගිහිල්ලා යම් කිසි දවසක මියා සම්පූර්ණ අවිද්‍යාව දුරු කළා නම් එදාට ඔහු සක්කාය දුරු කරා වෙනවා. ඇයි එහෙම කියන්නේ? මේ සක්කාය සූත්‍රයේ ඉතාම පැහැදිලිව දේශනා කරනවා සක්කාය සමුදය කියන මොකද්ද කියලා. සක්කාය සමුදය කියලා කියන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකයට තියෙන යායන් තණ්හා පෝනෝ බලිකා ආනන්දි රාග සහගතා తත්‍ර తත්‍රාభినන්දිනී කියලා කියනවා. මේ රූපාදී ස්කන්ධ පංචකය නැවත නැවතත් නිර්මාණය කරගන්නට පවත්වා ගන්නට තියෙන කැමැත්ත ඇලීම නන්දි රාගය කියන එක තමයි සක්කාය සමුදය කියලා කියන්නේ තෘෂ්ණාවට. සක්කාය නිරෝධය කියන්නේ මොකද්ද? යෝ තස්සායව තණ්හාය අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන කාරණය. අන්න ඒ සක්කායද තියෙන ආසාව සම්පූර්ණම දුරු කිරීම තමයි සක්කාය නිරෝධය කියලා කියන්නේ. ලැන් සඳහන් කරනවා සක්කාය නිරෝධගාමිනී පටිපදාව කියන්නේ මොකද්ද කියලා. සක්කාය නිරෝධගාමිනී පටිපදාව කියලා කියන්නේ ආරක දුරු කරන්න තියෙන මාවත ඒ තමයි විස්තරාත්මකව කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක දර්ශනය මුලින් ඇති කරගෙන ඒකට කියන සම්මා දිට්ඨි කියලා, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත ආජීවාදී මේ අංග 8කින් යුක්ත මාර්ගයට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. එතකොට පින්වතුන් මේ සූත්‍රයේ සාරාංශය මෙන්න මේක. සක්කාය දිට්ඨිය නැත්නම් පංචබන්ස්කන්ධයේ ඊළඟට මේකට තියෙන ආසාව. එතකොට රහතන් වහන්සේ මහත් වෙච්ච අවස්ථාවට කියනවා සෝපතිසේස නිර්වාණය කියලා. නිර්වාණයේ අවස්ථා දෙකක් තියෙනවා. සෝපතිසේස නිර්වාණය, අනුපතිසේස නිර්වාණය කියලා. මෙතන උපදී කියලා පදයක් කියනවා. උපදී කියලා කියන්නේ කාම උපදී, ditthi උපදී, අත්තවාද උපදී, අවිසංකාර උපදී ආදී වශයෙන් කියලා ඛණ්ඩ උපදී කියලා එකක් කියනවා. මේ රූපාදී ස්කන්ධ පංචකයටත් උපදී කියලා කියනවා. එතකොට සෝපදී කියන්නේ උපදී සහිත නිර්වාණයටපත් වුණා. ඒ මොකද උපදී සහිත නිර්වාණය කියලා කියන්නේ? රහතන් වහන්සේ ආසවඥාන ලැබුවත් තවදුරටත් උපදි වලින් කොටසක් තියෙනවා. ක්ලේශ උපදි නැහැ, නැත්නම් කාම උපදි නැහැ, අභිසංකාර උපදි නැහැ. නමුත් ඛණ්ඩ උපදි, ස්කන්ධ උපදි කියන එක රහතන් වහන්සේට තියෙනවා. අනේ නිසා ස්කන්ධ උපදි නැත්නම් ඛණ්ඩ උපදි තවදුරටත් ඉතුරු ඇතුව නිවන් දැකපු කෙනාට තමයි කියන්නේ සෝපදි සේස නිර්වාණ ධාතුට පත්වෙච්ච කෙනා කියලා. අර ක්ලේශ උපදී, ditthi උපදී ආදී, අභිසංඛාර උපදී ආදී නෙවෙයි තියෙන්නේ. මොන උපදීද? ඛණ්ඩ උපදී කියන එක. අතීත කර්ම වල විපාක විදිහට ලැබෙන ස්කන්ධ නැමැති උපදී ටික තාමත් තියෙනවා. හැබැයි උන්වහන්සේට සක්කාය පොඩ්ඩක්වත් නැහැ. සක්කාය දික්කියක් නැහැ. උන්වහන්සේගේ ළඟට නිස්කන්ධ පංචකයට පංච උපාදාන ස්කන්ධය කියන්නේ නැහැ. උපාදාන කිසිවක් නැහැ. කාම උපදී, කාම උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන, දිට්ඨි උපාදාන මේ සියල්ලක්ම රහතන් වහන්සේ දුරු කළ තියෙනවා. උන්වහන්සේ හරියට සීනි ටික අයින් කළා වගේ. දැන් උන්වහන්සේ ළඟ සීනි නෑ. බෝතලේ තියෙනවා. බෝතලේ තිබ්බට ඒක සීනි බෝතලයක් වෙන්නේ නෑ. ඇයි ඒ? ඒකට දාන්න සීනි නැත්නම් ඒකට තවදුරටත් සීනි බෝතලේ කියන්නේ. ඒක බෝතලයක් විතරයි. උන්වහන්සේගේ අධ්‍යක්ෂින් ටික උන්වහන්සේ ඇසින් රූප දකිනවා. කනෙන් ශබ්ද අහනවා. නමුත් අහනකොට මොනවහන්සේට අකුප්පා චේතෝ විමුක්තියක් තියෙනවා. නොසෙල් වෙන චිත්ත විමුක්තියකට පත් වෙලා තියෙන්නේ. උන්වහන්සේ උපරිම ලෙස සතිපට්ඨාන තුල වාසය කරනවා. පෙර පසුනවි ඇහැට රූපයක් දකිනකොටම දන්නවා මේක නිරුද්ධච රූපයක් කියලා. ආයි ඇලෙන්න ඕනේ නැහැ, ගැටෙන්න ඕනේ නැහැ කියලා සිහි කරන්නවත් දෙයක් උන්වහන්සේට නැහැ. දැන් අපිට හරියට නිකන් සරල උදාහරණයක් ගත්තොත් පාරේ වැටිලා තියෙන අපිරිසුදු දෙයක් ඉතාම අපිරිසුදු දෙයක් පාරේ වැටිලා තියෙනවා නම් අපිට ඒක මෙනෙහි කරන්න ඕන දන්නේ මේක පිළිගෝල පිළිගෝල පිළිගෝල අපිරිසුදු කියලා. අපිට වැරදිලාවක් අතින් ගන්නවද තියෙන්නේ? වැරදිලාවක් තරම් සාකුවේ දාගන්නවද? නැහනේ. අපි දකිනවත් එකම දන්න මේකේ தත්ත්වය මේකයි කියලා. අන්නේ වගේම තමයි රහතන් වහන්සේ ඇසින් රූපයක් දකිනකොටම දන්නවා දැන් රූපේ නිරුදුණා. දැන් මනංජ පටිච්ච රූපේ චුප්පජිති මනවිඥාන ඒකත් නිත්‍ය වශයෙන් ගන්න. ඒක තත්ත විපස්සති. ඒ තැනම විපස්සනා කරමින් ඉඳක් බලන්න. කණින් සම්පයක් ඇහුවත් එහෙමයි. හැබැයි වරදවා තේරුම් ගන්න එපා. මේ භෞතික ලෝකේ කිසිම දෙයක් නැහැ. මනස විතරේ තියෙන්නේ කියලා මනෝවිඥානේ පැත්තට යන්නත් එපා. නැත්තම් විඥානවාදයේ පැත්තට යන්නත් එපා. එහෙම දහමකුත් නෙවෙයි මේ බුදුදහම කියලා කියන්නේ. ස්කන්ධ පංචකයක් පනවනවා. ලෝකේ භවයන් කොටස් තුනකට බෙදෙනවා. ඒකෝකාර භව තියෙනවා. ඒ වගේම චතුෝකාර භව තියෙනවා. පංචෝකාර භව තියෙනවා. ඒකෝකාර භව කියන්නේ එක ස්කන්ධයක් විතරක් කියන භවයන් තියෙනවා. ඒ කොහෙද? අසඤ්ඤ සත්‍ය කියන ස්ථානයේ. එයාට රූපය තියෙනවා සිත නැහැ. රූපාචර බ්‍රහ්මෝක දාසින් එක බ්‍රහ්මෝකයක් තමයි අසඤ්ඤ සත්‍ය කියලා කියන්නේ. ඊළඟට චතුෝකාර භව තියෙනවා. ස්කන්ධ හතරක් තියෙන භවයන් තියෙනවා. ඒ මොනවද? ඒ තමයි අරූපාචර බ්‍රහ්ම ලෝක. අපි ආනෙන්ජා මේ සංඛාර කියලා කියන්නේ. ආකාස සංඤායතන, විඥාන සංඤායතන, නේව සංඥාන සංඤායතන, අකින් සංඤායතන මේ ආදී අරූපාචර ලෝකයන් තියෙනවා. එතකොට ඒව ස්කන්ධ හතරක් සහිත වේදනා සංඥා සංඛාර විඥාන විතරයි ඒ ස්කන්ධ විදිහට තියෙන්නේ. ඊළඟ අපි වගේ සත්‍යයන් තිරසන් ලෝකය, මනුස්ස ලෝකය, දිව ලෝකය මේව සලකන්නේ අපි ස්කන්ධ පහම තියෙන පංචෝකාර භවයේ සත්‍යයන් විදිහට. එතකොට මෙන්න මෙතෙන්දි ස්කන්ධ පංචකයක් පනවනවා. හැබැයි සියලක්ම තිරෙනවන්නේ ස්ථිරවම දිගටම රූපයක් විදිහට නෙවෙයි. ඒ මොහොතේ අපේ ඇස් කන් නාසය හා ඉන්ද්‍රියවලට සාපේක්ෂව අපේ මනසේ ස්වභාවයට අනුව ඒ මොහොතේ නිර්මාණය වෙන ඇස් කන් නාසය හා ඉන්ද්‍රියවලට සාපේක්ෂව ලෝකයක් තමයි අපි මේ වෙලාවේ අත්දකින්නේ. ඇත්තටම පේන රූපේ නෙවෙයි අපි මේ දකින්නේ. අපි දකින්නේ අපේ ලෙන්ස් එකේ ප්‍රමාණයට අනුව තියෙන රූප තමයි දකින්නේ. ලෙන්ස් එක කියන්නේ මොකද්ද? අපි සල්ලි දීලා ගත්ත ලෙන්ස් එක මේ. පින් නැමැති සල්ලි දීලා ගත්ත ලෙන්ස් එකේ ප්‍රමාණයට තමයි මේ වෙලාවේ මේව පේන්නේ. මේකේ මිල අඩු වුණොතින් පේන දේවලුත් අඩු වෙනවා. මේකේ කුසලිය සම්පූර්ණයෙන්ම අඩු වුණොතින් මේ ලෙන්ස් එක සම්පූර්ණයෙන්ම බ්ලැන්ක් වෙනවා. බ්ලයින්ඩ් වෙනවා. ඉතින් ඒ වගේ ඉන්ද්‍රිය ටිකක් තමයි මේ මොහොතේ අපි මේ පරිහරණය කරන්නේ. එතකොට අන්න ඒ දේට අනුව තමයි මේ බාහිර ලෝකේ අපි අත්විඳින්නේ. සමහර අය ඉන්නවා දිව. දිවේ සමහර සර්ජරි හිම කළා. එයාට දිවට කිසිම රසයක් දැනෙන්නේ නැහැ. එතකොට අපි මේ විවිධ රසයන් දැනෙනවා. එයාට ලුණු අඩුද කියලා වැඩිද කියලා දැනෙන්නේ නැහැ. එතකොට මේ සියලුම රස ටික අපි භුක්ති විඳින්නේ මේ දිවත් එක තමයි මේ ගනුදෙනුව තියෙන්නේ. බැරි වෙලාවත් අපට අපට කැම ගන්න අමාරු වෙලා බටේකින් අපට ආහාර දෙන ගත්තොත් වෙනම විශේෂ ඇතැමිට පෝෂ්‍යදායි විටමින් වර්ග දෙනෝනේ. ඒ දෙන ඒ විටමින් වර්ග රහඳ? ඒව සුවඳද? ඒව ලස්සනද? ඒව සීතලද? ඒව උණුසුමද? ඒ කිසිම දෙයක් ඒ න්‍යූට්‍රිෂන් එකට අදාළ නැහැ. ඒ රසයන්, ඒ ලස්සන, ඒ ටේස්ට් එක, ඒ සීතල හුස්මේ, ඒ සුවඳ, ඒ ඔක්කොම අවශ්‍ය වන්නේ මේ ආහාර රුචි ඇති කිරීමත් එක්ක මේ දිවට උදව් කිරීමටයි ඕනේ. දිව පරිහරණය නොකර අපි ආහාර ටික දානවා නම් ඒ දාන ආහාරයේ අර තියෙන කිසිම ලක්ෂණයක් නැහැ. ඒ ඔක්කොම කෘතිමව අපි වෙනුවෙන් හදලා තියෙන්නේ අපිට මේ ආහාර රුචි ඇති කරන්න. එහෙම නැතුව කැමත් දුන්නොත් මොකද වෙන්නේ? එළියට යනවා එහෙම. ඒක නැති කරන්න තමයි අර ටික දීලා රුචියක් ඇති කරන්නේ අපිට. හැබැයි බටෙන් මේක දැම්මොත් ඉංගලින්ම ආයි වමනට යන ගතිය අඩුයි. පින්නතුනි මෙව සඳහන් කළේ අපි මේ අත්විඳින ලෝකය අපේ මනසට අනුව නිර්මාණය කළ දීපු ඇස්කන් ආසාදී ආයතනට සාපේක්ෂව මේ මොහොතේ අප අත්විඳින ලෝකයක් මේ තියෙන්නේ. ඒ ලෝකයේ ලක්ෂණය තමයි ඒ ලෝකය අපේ රූපය ඉන්ද්‍රිය වලින් ස්පර්ශ කරනවා, කන්ටැක් වෙනවා. නමුත් චක්කු විඥාන, සෝත විඥාන ආදී මේ පංච විඥානයන්ගෙන් ඒ කිසිම දෙයක් අපට හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මුල් වර්ණ මාත්‍රේ විතරයි, ශබ්ද මාත්‍රේ විතරයි මේ චක්කු විඥාන ආදීෙන් දැනගන්නේ. ඒ ගැන සම්පූර්ණ විස්තරය දැනගන්නේ අපි මනෝ විඥාණයෙන්. මනෝ විඥාණය දැනගනකොට මොකද ලක්ෂණය? අර ඊට පාදක වෙච්ච මුල් ස්කන්ධ පංචකය නිරුද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේ தත්ත්වය තේරුම් අරගෙන මේ මනසක් ධර්මාලම්බනත් එක්ක කරන ගන්දෙනුවක් මත මේ මනෝ විඥාණයෙන් ජීවත් වෙන ලෝකයක අපි මේ ඉන්නේ කියන එක තේරුම් ගන්න එක. එහෙම තේරුම් ගත්තොත් කවුරු හරි කෙනෙක් බැන්නහම අපේ කේන්තියක් හටගන්නවද? කවුරු හරි රූපයකින් අපට ආසාවක් රාගයක් හටගන්නවද? ඒ හටගන්න හැම මොහොතෙම අපි රාග කළා තියෙන්නේ, ද්වේෂ කළා තියෙන මොනවටද? අපේම මේ ස්කන්ධ හතරකට. අපේම මේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන නැත්තම් නාමයට සහ චිත්තය කියන මෙන්න මේ දෙකට තමයි මේ නාමය අන්ති ඉඳගෙන තමයි අපි මේ ආශා කරලා තියෙන්නේ. ඒක බාහිර කෙනාට දැනෙලවත් නැහැ. බාහිර ඈත කෙනෙකුට ආශා කිරීම නෙමෙයි. අපේ දරුවෙකව වෙනත් කෙනෙක් සමීප කරගෙන අපි ස්පර්ශය යම් ආස්වාදයක් ඉඳලා ඒ ආස්වාදයෙන් ඉඳලා තියෙන අපි ඇත්තටම කාය විඥානය නෙවෙයි, අපි එකින් ඉඳලා තියෙන්නේ මනෝ විඥානය. ඒ නිසා පින්නතුනේ මෙන්න මේක අපි තේරුම් ගත්තොත් තියෙනවා. මෙන්න මෙතන තමයි සද්ධහති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වය ගැන අදහනවා, විශ්වාස කරනවා කියන්නේ මෙතෙන්ටයි. ශ්‍රද්ධාවෙහි සද්ධහන ලක්ෂණය කියන්නේ ඒක. මේ සද්ධහන ලක්ෂණයේ ස්වභාවය තමයි පින්නතුනේ මේක සෝවාන් වෙනකන් තමයි මේ ඇදහිමේ ලක්ෂණය තියෙන්නේ. ඊට පස්සේ අපට අදහන දෙයක් නැහැ. ඒ ශ්‍රද්ධාවේ තියෙන සද්ධහන ලක්ෂණය අපි සෝවාන් වීමත් එක්කම උපරිම තලයට යනවා. ඊට පස්සේ තියෙන ශ්‍රද්ධාවේ සම්ප්‍රසාදන ලක්ෂණය. ඒක දේශනා කරපු ශාස්ත්‍රීය මාත්‍යය කෙරේ තියෙන ප්‍රසාදය ඊළඟට තියෙන්නේ. ආයි විශ්වාස කරන්න දෙයක් නැහැ. දැන් එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් සිටි අනාගාමී ශ්‍රාවකෙක් චිත්ත ගෘහපතිය කියලා. මේ චිත්ත ගෘහපතියගෙන් එක්තරා වෙනත් ආගමික කෙනෙක් අහනවා, ඔබ විතක්ක විචාර නැමැති ධානයක් ගැන, මානසික ස්වභාවයක් ගැන ඔබ විශ්වාස කරනවද කියලා. නැත්නම් මේ දෙවෙනි ධානයේ ස්වභාවය ඔබ විශ්වාස කරනවද කියලා ඇහුවා. මම මොකද කිව්වේ? මම මේ දෙවෙනි ධානය විශ්වාස කරන්නේ නැහැ කියලා. ඒ ගැන මට ශ්‍රද්ධාවක් නැහැ කියලා. එතකොට මේ අන්‍යාගමික කෙනා මේ නිගණ්ඨනාත පුත්ත හිතනවා, අන්නේ එහෙනම් මෙයා එහෙනම් බුදුහම ගැන ශ්‍රද්ධාවක් නැහැ කියලා. මෙයා කියන මට ඒකට ශ්‍රද්ධාවක් අදහන දෙයක් නැහැ. දැන් ඒක මගේ ප්‍රත්‍යක්ෂ ඥානයක්, මගේ ඒක ඥානයක් බවට පත් වෙලා තියෙනවා. මට අදහන දෙයක් නැහැ කියලා. මෙන්න මේකයි සද්ධාවේ ප්‍රතිවේක්ෂණ ඥානය අතර තියෙන වෙනස. සෝවාන් වෙච්ච කෙනාටත් එහෙමයි. සෝවාන් වුණොත් යම්කිසි කෙනෙක් වෙනත් කෙනෙක් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි රහතන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේම වෙල කිව්වත් නෑ මම කියපු දේ වැරදි ඔයා මේ විදිහට හිතන්න කියලා යක්කිසි දායක තමන්ගේ අදහස වෙනස් කරන්න කැමති නෑ. පොඩ වෙනස් කරන්න බෑ. ඒකෝ ප්‍රත්‍යක්ෂම දැක්කා මෙන්න මේකයි සෝවාන් වෙනකොට සිද්ධ වෙන අත්දැකීම කියලා උ තමන්ගේම අත්දැකීම වඩේපත් කරගෙන තියෙන්නේ. ඒකයි කිසිම කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. මෙන්න මේක තමයි තේනතුනේ ධර්මඥානයේ තියෙන ලක්ෂණය. ඒ නිසා අපි යමක් ගැන අවබෝධයකට පත් වුණොත් ඒක අපේ අත්දැකීම වඩටපත් වෙනවා. ඒක තවදුරටත් අදහන්න ඕනේ. එතකොට අප මේ දේශනා කරන කාරණා ධර්මයේ ඔස්සේ අපි මේ විස්තර කරන කාරණා ඔබ තේරුම් ගත්තොත් ඒක ඔබේ අත්දැකීමක් වෙනවා මිසක් ඔබට දේශකයා කෙරෙහි ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නැහැ. යැපෙන්න ඕනේ නැහැ. ඒක ඔබේ අත්දැකීම වඩටපත් වෙනවා. මෙන්න මේ ස්කන්ධ පංචකය ගැන අපි කාරණා ටිකක් මේ සාකච්ඡා කළේ. එකක් සක්කාය කියන්නේ මොකද්ද? ඊළඟ සක්කාය දිට්ඨිය. ඒ වගේම පංචස්කන්ධය. පංච උපාදන ස්කන්ධය. ඒ වගේම සෝපදිසෙස නිර්වාණය. මෙන්න මේ කාරණා ටික තමයි අපි සාකච්ඡා කරන්නේ. පංචස්කන්ධය ගැන සාකච්ඡා කරනකොට එකාතකින් පටිච්චසමුප්පාදය අනිත් අතින් චතුරාර්ය සත්‍යයක් කියන මෙන්න මේ කරුණ දෙක සම්බන්ධ වෙනවා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. යම්කිසි කෙනෙක් ධර්මයේ තේරුම් ගත්තා නම් එතනත්තා බුදුරජාණන් වහන්සේ දැකපු කෙනෙක් වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි. යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. යම්කිසි කෙනෙක් ධර්මයේ දකිනවා නම් එතනත්තා පටිසම්පාදේ දැක්ක කෙනෙක් වෙනවා. යෝ පටිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යම් කෙනෙක් පටිසම්පාදේ දැක්කනම් එයා ධර්මයේ දකින කෙනෙක් වෙනවා කියලා. ඒ නිසා ධර්මය පටිසම්පාදය ඒ වගේම චතුරාර්ය සත්‍යය ස්කන්ධ පංචකය මෙන්න මේ කරුණු ටිකම එක ලයින් එකක තියලා සමන්ට පැහැදිලි වෙන්න ඕන. එතෙන්දී දුකත් දුක සත්‍යයත් කියලා දෙකක් තියෙනවා. සමුදයත් සමුදය සත්‍යයත් කියලා දෙකක් තියෙනවා. නිරෝධයත් නිරෝධ සත්‍යයත් කියලා දෙකක් තියෙනවා. මාර්ගයත් මාර්ග සත්‍යයත් කියලා දෙකක් තියෙනවා. දුකයි දුක සත්‍යයි. ඒ මූලික දේ තමයි කායිකං දුක්ඛං චේතසික දුක්ඛං අපේත්වා අවසේසං දුක්ඛ සත්‍යං න දුක්ඛං කියලා කාරණයක් තියෙනවා. කායික දුකත් චේතසික දුකත් නොවන යමක් වෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා කියනවා. දැන් දුක කියන වචනේ කිව්ව ගමම අපි ඉංග්‍රීසි වලින් කියන්නේ suffering කියලා. නැත්තම් dissatisfaction කියලා නැත්තම් dissatisfactoriness කියලා කියනවා. එතකොට අපිට සම්පූර්ණයෙන්ම හිතෙන්නේ දුක කිව්ව ගමම මේ කායිකව මානසික දුකක් වෙන්න ඕන කියලා. නමුත් මේ දුක්ඛ කියන දුක්ඛ සත්‍ය කියන වචනේ පිනතුනේ වෙන කිසිම භාෂාවකින් තනි පදයකින් ට්‍රාන්ස්ලේට් කරලා කියන්න බෑ. වැඩි දෙයක් තියා සිංහල භාෂාවෙන්වත් කියන්න බෑ. පාලිය කියන සමහර වචන තියෙනවා දුක්ඛ කියන එක, සංඛාර කියන එක, ඊළඟ පපංච කියන එක, නිර්වාණ කියන එක, නිබ්බාන කියන එක, චිත්ත කියන එක, නැත්නම් විඥාන කියන එක. මෙන්න මේ වචන පිනතුන් වෙනත් භාෂාවකින් තනි පදයකින් තනි වචනයක් විදිහට කියන්න බෑ. කියනවනේ වචන වාග් දාලා තමයි විස්තර කරන්න වෙන්නේ. එතකොට එින් එකක් තමයි මේ දුක්ඛ සත්‍ය කියන එක. දුක්ඛ සත්‍ය කියන්නේ කායික දුකත් චේතසික දුකත් නොවන යම් කිසි දෙයක් වෙනවා නම් අන්නේ එකයි. If there anything besides physical suffering and mental suffering that is the noble truth of suffering. කායික දුකයි චේතසික දුකත් නොවන යමක් වෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍යය කියලා මේ කියන්නේ. ඒ මොකද්ද? අර ඇසට රූපයේ ගැටෙන මුල් අවස්ථාව. ඇස රූපය චක්කු විඥානයේ චක්කු සම්පස්සේ රූප සංඥාව, රූප සංකේතන මෙන්න මේ මුල් අවස්ථාවේ කාරණා ටික ඊළඟට විපාක මනෝ ධාතු, විපාක මනෝ විඥාන ධාතු කියන මෙන්න මේ විපාක මට්ටමේ සිද්ධි ටික සියල්ලටම කියනවා දුක සත්‍ය කියලා. ඒක දුකක්වත් සැපක්වත් නෙවෙයි. ඒක පිනක්වත් පවක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මාත්‍රයක් විතරයි. ඒක ඉතාම ශනිකයි. ඒ ශනිකෝ කාර්යභාරය කරලා ඉක්මනින් මේක අවසන් වෙනවා. විතරක් නෙවෙයි. අන්න ඒ විපාක මට්ටමේදී අපට යමක් පිරිසිඳ දැනගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසයි සඳහන් කළේ න පංචහි විඥානේ ඒ කිංච ධම්මං පටිවිජානාති අඤ්ඤතර අබිනිපාතමත්තා කියලා. We are unable to recognize something through five consciousnesses, just contact here. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේවට කියනවා පංච විඥාන කියලා. මේ පංච විඥානයන්ගේ යමක් හඳුනා ගන්න බෑ. දකින්න පුළුවන්, අහන්න පුළුවන්, ගඳ සුවඳ දකින්න පුළුවන්, පහස ලබන්න පුළුවන්. හැබැයි ඒ ලැබපු අත්දැකීම ගැන සවිස්තරාත්මකව දැනගන්න බෑ ඒ විපාක මට්ටමේදී. නිතරම එක දැනගන්නේ අන්න ඒක නිරුද්ධ වෙච්ච ස්ථානයක මනෝවිඥානය. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? අර මුල් ස්කන්ධ පංචකයේ අත්දැකීමට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. එතකොට ඒකට දුක කියලා කියන්නේ නැහැ. ඊළඟට කියනවා කායිකං දුක්ඛං චේතනික දුක්ඛං දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යං කියලා. යම්කිසි කායික දුකක් තියෙනවා නම් මානසික දුකක් තියෙනවා නම් ඒකට කියනවා දුක කියලා කියනවා දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඒක මොකක්ද හරියට? අර අපි කියේ සක්කාය කියන එක, සක්කාය දිට්ඨි කියන එක, නැත්නම් පංචස්කන්ධය කියන එක. ඒ අර දෙවෙනිට ඇතුල් වෙච්ච අවස්ථාව. ඒක තුල අර පංචස්කන්ධය කියන නැත්නම් දුක්ඛ සත්‍ය කියන මුල් කොටසත් අර සක්කාය තුල, සක්කාය දිට්ඨිය තුල, පංචස්කන්ධය තුල තියෙනවා. ඒයින් බැහැර දෙයක්වත් නෙවෙයි මේක. හැබැයි අර සක්කාය නොවන පංචස්කන්ධ නොවන සක්කාය දිට්ඨි නොවන ස්කන්ධ දෙකක් තියෙනවා. අන්නේ වගේම තමයි දුක නොවන කායික දුකක් චේතනික දුකක්වත් නොවන දුක සත්‍යයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අර විපාක මට්ටමේ ස්කන්ධ ටික. ඒක පරිහරණය කරන්නේ කවුද? රහතන් වහන්සේ පරිහරණය කරනා නේද? රහතන් වහන්සේට දුක සත්‍ය තියෙනවා. නමුත් දුක නැහැ. දුක කියන කාරණේ නැහැ. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ විඳින දෙයක් නෙවෙයි. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ප්‍රහීණ කරන්න ඕන දෙයක් නෙවෙයි. දුක්ඛ සත්‍යං පරිඤ්ඤයං. දුක්ඛ සත්‍ය කියන්නේ පිරිසිදු දැනගන්න ඕන දෙයක්. දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්නකොට සමුදය සත්‍ය ප්‍රහීණ වෙනවා. නිරෝධ සත්‍ය සාක්ෂාත් වෙනවා. මාර්ග සත්‍ය වැඩෙනවා. එතකොට මෙන්න මේ අධ්‍යයන ටික තමයි මේ විදිහට ගන්න වෙනතුනි. එතකොට මෙන්න මේ ටික ගැන අවබෝධය ලැබුණොත් ඒ ලැබුණේ පටිසම්පාදයේ පිළිවෙලම අවබෝධය ලැබුණේ මෙයාට. පටිසම්පාදය තමයි බුදුදහමේ ප්‍රධාන න්‍යාය තියරිය. ඒ මොකද්ද? අවිද්‍යාව තියනවා නම් මේ මුලින් හටගත්තු ස්කන්ධ පංචකයෙන් නොදැනීමක් තිබ්බොතින් අවිද්‍යාව පොඩ හරි අනුසේවයෙන් හරි තිබ්බොතින් මොකද වෙන්නේ? අපි අර සර්කල් එකට අහු වෙනවා. ඔය චක්‍රයට අහු වෙනවා. පරිසම්බද චක්‍රයට අහු වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, ඔහොම ගිහිල්ලා ජාති පත්‍ය ජරා මරණ සෝක පරිදේව කියන මේ රෝලට අපි අහු වුණා. හරියට මැෂින්කට අහු වුණා වගේ. මැෂින්කට අත ගියා වගේ. අත කෑලි කැඩිලා අනිත් පැත්තෙන් එන පොඩි වෙලෙදි. අවිද්‍යා සහිතව එක රූප මාත්‍රයක් ඇසක් කරලා බලපු ගමන්ම ආයි මැද කොහෙවත් ස්ටොප් සයින් නැහැ, එක්ස්කියුස් නැහැ. ඉවර වෙන්නේ ජාතිපච්චා ජරා මරණ එක තමයි වෙන්නේ. අපේ අවිද්‍යාවේ ප්‍රමාණයට අපි දුක වැළඳගෙන ඉන්නේ. අවිද්‍යාව අඩු වෙනා, ලෝභය අඩු වේ, තණ්හාව අඩු වේ පමණට දුකේ අඩුවක් තියෙනවා. නමුත් දුකෙන් සපුරා නිදහස් වෙනවයි බවට පත් වෙන්නේ අපි. ඒක සම්පූර්ණව නිදහස් වෙන නම් මොකද කරන්න ඕන? අවිඤ්ඤායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ ආදි වශයෙන් ගිහිල්ලා ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායස නිරුජ්ජන්ති කියලා මෙන්න මේ සපුරාම මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන පරිසම්පාදයේ අනිත් පැත්තට හරවන මාර්ගයට අප කල්යාණ මිත්‍රාස්නේ ලබා ගන්නා වූ ශ්‍රුතමය ඥානය අපි පාදල කර ගන්නට ඕන. මේක තමයි කියන්නේ පටිසෝතගාමින් නිපුණං දුද්දසහනං කියලා. පටිසෝතගාමි කියන්නේ උඩුගම් බලා යෑම. සාමාන්‍ය ලෝකයේ ස්වභාවය ගංගා පහට ගලනවා වගේ අනුසෝතගාමි ලෝකයේ මේ ලෝකේ ගමන් කරන්නේ. ඒක සාමාන්‍ය මනුස්ස ලෝකේ යන ගමන විතරක් නෙවෙයි. දිවි ලෝකේ යන ගමනත් එහෙම ගමනක්මයි. අපි අපුඤ්ඤාවි සංකාර සිද්ධ කළා, පුඤ්ඤාවි සංකාර සිද්ධ කළා. දිවි ලෝක මනුස්ස ලෝකවල ගියා. නැත්නම් ආනිජාති සංස්කාර රැස් කළා අපි අරුපාජන බ්‍රහ්ම ලෝකේ ගියා. අපි මේ ඉන්නේ අවිද්‍යා ආදෝක යන මේ සංසාර චක්‍රය තුලමයි. අන්නේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන මාවත තමයි බුදුරජාණන් වහන්සේ මේ අපට පැහැදිලි කළ දුන්නේ. මේක විවිධ න්‍යාය වලින් පැහැදිලි කළ දුන්නා. ඊටාම ශ්‍රණිකව අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥා ඉන්ද්‍රිය හොඳට දියුණු කරගත්තු උත්තමයා මොන ගහුණාට පස්සේ යටිතාම කෙටියෙන් මේක පැහැදිලි කළා. gifted අය හම්බුනාම, සුබක පුද්ගලයන් හම්බුනාම, බාහ්‍ය දරුකේරිය, පොකුසාති, සරුවත් හාමුදුරෝ, මුගලන් හාමුදුරෝ, පස්සක මහණුන්, උපග්‍රහපතිය මේ වගේ සුබග පුද්ගලයන් හම්බවනා බුදුහාමුදුරුවෝ මේක ඉතාම කෙටියෙන් කියනවා. පස්සක මහණුන්ට කිව්වේ යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා. බාහ්‍ය දාරුකීරියට කිව්වේ ඒවං හිතේ බාහ්‍ය සික්ඛිතබ්බං දිටේ දිට්ඨමත්තං භවිෂ්‍යති සුතේ සුතමත්තං මුතේ මුතමත්තං ආදී කාරණාට සඳහන් කළා. වෙනත් කෙනෙකුට කියනවා සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනෙ බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය කියලා. සිර සංස්කාරයන් අනිත්‍ය වශයෙන් බලන්න. නැත්නම් සබ්බේ සංඛාර දුක්ඛ සිර සංස්කාරයන් දුක් වශයෙන් බලන්න. සබ්බේ ධම්මා නැත්නම් සිර ධර්මතාවයන් අනාත්ම වශයෙන් බලන්න මේ අදවසෙන් දේශනා කළා. තවත් කෙනෙකුට දැම්මිට ඇස අනිත්‍යයි. නැත්නම් චක්ඛු අනිච්ඡං, රූප අනිච්ඡං, චක්ඛු විඤ්ඤාණ අනිච්ඡං ආදී වශයෙන් දේශනා කළා. වෙනත් කෙනෙකුට දේශනා කරනවා නැචක්කෝ උපාදිස්සාමි ඇස උපදිවසෙන් නොගන්නේ මේ කියලා හික්මන කියලා දේශනා කළා. නැද මේ චක්කෝ විඥාන නිසිතං විඥානං නොහොති. මට චක්කෝ විඥානය ඇසුරු කොට විඥානයක් පහළ වෙන්න එපා කියලා, කිසිදු තැනක විඥානය බැස ගන්න එපා කියලා දේශනා කළා. මේකට කියනවා නිමිත්ත කියලා. එතකොට ඇසේවත් රූපේවත් චක්කෝ විඥානයේවත් ශබ්ද ගන්ධ රස මේ කිසිම තැනක හිත තණ්හා දිට්ඨි මාන වශයෙන් බැස නොගන්නා විදියට අපේ හිත ඊටාම පරිස්සමෙන් අපි පාවිච්චි කරන්න ඕන. අපේ හිත රැක බලා ගන්න ඕන. අපේ හිත සුවපත් තියා ගන්න ඕන. ඒ සුවපත් තියා ගන්න නම් එකාතකින් මේ දර්ශන සම්පත්තිය සුතමේ ඥානය අපට අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම. ඒක ලැබුණට විතරක් බයානිත් පැත්තෙන් අපිට සතිපට්ඨානය තුළ අඛණ්ඩව දිනු කරන ප්‍රතිපදාවක් අපේ තුළ තියෙනට ඕන. අනේ සතිපට්ඨානය ගැන අපි විමසලා බලන්නට ඕන. එතකොට මේ සතිපට්ඨානය තමයි සවිස්තරාත්මක වැඩපිළිවෙළ විදිහට දේශනා කළේ. හැබැයි සමහර අයට අරිෂ්ඨංග මාර්ගය දේශනා කළා. අරිෂ්ඨ මාර්ගය කියන්නේ ඒක තවත් සංක්ෂිප්ත කරලා තවත් කරුණු ගානක් එකතු කළා කියලා කිව්වා. ඒකෙත් සතිය තියෙනවා, සතිපට්ඨානෙ තියෙනවා, සම්මාසති කියන කාරණේ. ඒ වගේම තවත් කෙනෙකුට සතර රිද්ධිපාද කියලා දේශනා කළා. ඡන්ද චිත්ත විරිය විමර්ශනා කියලා දේශනා කළා. තවත් කෙනෙකුට සතර සම්ම ප්‍රධාන වීර්ය. වීර්ය කරන්න ඕන කොට සතරක් විදිහට දේශනා කළා. ඇතැම් කෙනෙකුට සද්ධා විරිය ආදී ඉන්ද්‍රිය ධර්ම දේශනා කළා. තවත් කෙනෙකුට ඇතැම් විට සද්ධා ආදී බල ධර්ම දේශනා කළා. තවත් කෙනෙකුට සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම ටික දේශනා කළා. තවත් කෙනෙකුට දේශනා කරනවා. දේශනා කරලා මට ඔබට කාරණා දෙකයි දේශනා කරන්න තියෙන්නේ. විශේෂයෙන් අභිඥා සූත්‍රයෙන් දේශනා කරනවා මෙලව ඉපදෙච්ච බුද්ධිමත් කෙනෙකුට කාරණා දෙකයි ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. මොකද්ද? සම්පීදසණේ විතරයි කියලා. සන්තෝෂි විපස්සනාච. අතිබික්ඛවේ ධම්මා අභිඤ්ඤය භාවේ තබ්බා සන්තෝෂි විපස්සනාච. එතකොට හිත සමාධිමත් කරගෙන ඊළඟට ඒ සමාධිමත් වෙච්ච සිතින් සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති කිව්වා ආකාරයට ඒ සමාධිමත් වෙච්ච සිතින් මේ තමන්ගෙන් අසහ දැනගත්තු යථාර්ථය ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදියට සම්බන්ධ කළා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ. මෙහෙම දේශනා කළ සමහර කෙනෙකුට සම්පූර්ණව දේශනා කරන්න එකම කාරණේ මොකද්ද? ඒක යෝනිසෝ මනසිකාරය නැත්නම් ප්‍රඥාව වැඩෙන කේ. ප්‍රඥාව කියන්නේ මොකද්ද? උද්‍යාබ්බේ ගාමිනී පඤ්ඤා. උද්‍යයය හට ගැනීම නිරුද්ධ වීම. අරයිසින්නම් සීසින්. අවසාන වශයෙන් අපට ඊටාම සුබ කෙනෙක් ඉන්නවා නම් මේ දිග වැඩ පිළිලක් වන්නේ මට ඉක්මනින්ම ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කියලා කමන්ට කෙනෙකුට හිතෙනවා නම් මෙතනින් ණයගෙන් වුණත් එහෙම බුද්ධිමත් නැහැටි. සතර ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරගෙන ආපු අය. ඒක නා කෙලින්ම වඩන තියෙන මොකද්ද? මේ අසාදී ඉන්ද්‍රිය ටික නැත්තම් රූප ආදී ස්කන්ධ ටික හට ගන්නවා නිරුද්ධ වෙනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති බය ධම්මානුපස්සී විහෙරති. හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා මෙන්න මේක බලන්න ඉතර තියෙන්නේ. මේක බැලියමත් එක්කම හොට විදර්ශනා පූර්වංගම සමතේ විදියට මේ විදර්ශනාම හොට සම්පයක් බඩපත් වෙනවා. එතකොට එහෙම වඩන කෙනාගේ ළඟදී ඔහුට සමාධිය සම්පූර්ණ වෙනවා. අනිත් පැත්තෙන් ඔහුට සීලය සම්පූර්ණ වෙලා තියෙනවා. විතරක් නෙවෙයි මෙච්චර උනන්දුවා මෙච්චර බුද්ධිය මෙතරම් කැපවීමක් තියෙන කෙනෙකුට ශනිකව අර කර්ණිමෙත සූත්‍රයේ තියෙන ගුණාංග ටික ඔක්කොම එක ලයින් එකකට තියලා පිළිහිටනවා. කොයිතරම් දුරට සම්පූර්ණ වෙනවද කියවුවොත් ඔහු උජෝච සෝජෝච කියන විදියට ඍජු වෙනවා. වඩාත්ම ඍජු වෙනවා. වඩාත්ම ඍජු වෙනවා කියන්නේ මොකද්ද? තමන්ගේ ජීවිතය තුළ යම් තාක් දෙයක් තමන් කරනවා නම් ඒ කරන සියලුම දේවල් වලදී ඔහු ඊටාම කල්පනාවෙන් ඊටාම සංවේදීව ඊටාම නුවණින් කරන්නේ කොහොමද? මම මේ දේ කරනකොට මගේ තෘෂ්ණා දෘෂ්ටි මාන ක්‍රේවින් සෙල්ෆ්ව් and conceit, whether they increase or decrease. මෙන්න මේ කාරණා තමන්ගේ ළඟ වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා තමන් ගැනම self reflection එකක් තියාගෙනයි මේ හැමදේම කරන්නේ. කුමන දේ කරන්නේ? කුමන දේ කරන්නේ? කුමන දේ කරන්නේ? කරන්නේ මෙන්න මේ measurement එකත් එක්ක. කොණ්ඩේ පීරුවත් ඒක කරන්නේ මේත් එක්ක. ඇඳුමක් ඇඳක් මේත් එක්ක කරන්නේ. ඒකෙන් කියන්නේ ලස්සන ඇඳුම අඳින්නේ නැහැ කියන කතාව නෙමෙයි කියන්නේ. හොඳට ලස්සනට අඳින්නේ ඒක කමන්නේ. හැබැයි තමන්ගේ කිසිදු දෙයකින් තමන් ඉස්මතු වෙන නෙමෙයි කරන්නේ. ලස්සනට පිරිසිදු අපි ඉන්නට ඕන. බැබලෙන්න ඉන්න ඕන අපි. හැබැයි ඒ කිසිම දෙයකින් තමන් කිස්මත් වෙන අවශ්‍යතාවයක් නැහැ. ඇයි ඒකට හේතුව? ඊට වඩා ලොකු ආධ්‍යාත්මික දර්ශනයක් මහා මණිකා මහා ආලෝකයක් මේ තමන්ගේ අභ්‍යන්තරයේ දල්වාගෙන මේ තැනට ඉන්නේ. මේක හරියට රාජ භෝජනයක් වගේ. රාජ භෝජනයක් අනුභව කරපු කෙනෙක් හිඟන්නේ කී භෝජනයකට ලෝභ ගන්නවද? වෙනත් කෙනෙකුගේ රූපයට හෝ ලස්සනට ඉන්නකොට හෝ කටහඬට හෝ වෙනත් බඩු භාණ්ඩයකට ආසා කිරීම හරියට හිඟන්නේ කී භෝජනයකට ආසා කරන වගේ වැඩ. කොච්චර රසවත් ආහාරයක් ගත්තත් බලන්න පින්නතුනි, ඒ ආහාරයට ඇඟිල්ල තියපු ගමන් බලන්න මොකද්ද වෙන්නේ? වෙන කෙනෙකුට දෙන්න පුළුවන්ද ඒක? ඒක තමන්ටවත් තෑ ගන්නකට පස්සේ තමන්ටවත් අල්ලන්න බෑගෙන තමන් අද තියපු කෑනේ. ඒ තරම් දේවල් ටිකක් මේ අපි පරිහරණය කරන්නේ කොහොඳයි කියලා හිතලා අපේ ඇඳුමක් ගන්න පින්නතුනි හොඳට හොදලා නැත්නම් අලුත් ඇඳුමක් අල්මාරියේ සුවඳ ගල්වල තියෙච්ච ඇඳපු ඇඳුමක් අපි ඇඳයි කිමු පොඩි වෙලාවකට. ආයි නවලොප අල්මාරිය දානවද ඒක? ආයි හොදලා නේ දාන්නේ නේ. තමන් ඇඳපු ඇඳුමකටවත් මෙහෙමනම් පින්නතුනි බලන්න අනිත් දේවල් ගැන අමුතින් කියන්න ඕනද? අපේ ශරීරය බලන්න. එක දවසක් උදේ ඉඳන් ඊළඟ දවසේ උදේ ඉඳන් අපේ ශරීරය පිරිසිදු නොකර හිටියොත් බලන්න කොണ്ട് තමන්ටම තමන් එපා වෙනවනේ. එහෙම ශරීරයක් නම් අපි පාවිච්චි කරන්නේ. ඉතින් බාහිර දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හැබැයි යම් කෙනෙක් මෙන්න මේ දහම් ආලෝකය තුළින් මේ ප්‍රඥාස උපදවාගෙන තමන් අභ්‍යන්තර වශයෙන් ආලෝකයක් රැකවරණයක් පිළිසරණක් ධර්මය තුළින් අපි උපදවා ගත්තොත් අන්න එදාට තමන්ට ඒක තමයි වටිනම දේ. අන්න ඒ දේ තමන්ගේ අභ්‍යන්තරයේ තමන්ගේ චිත්ත සංතානය තුළ අපි උපදවාගෙන තියෙනවා නම් අපි මේ බාහිර පොඩි පොඩි දේවල් වලින් අපි ඉස්මතු වෙන්න මාන්නයක් ඇති කරගන්න සක්කාය දිට්ඨියක් ඇති කරගන්න යන්න තියා පිනතුනි හිතන්නවත් බෑ තමන්ට. විතරක් නෙමෙයි මම මාන්න කරන්නේ නැහැ මම ලෝභ කරන්නේ නැහැ කියලාත් හිතන දෙයක් නෑ. දැන් අපි කිව්වා අර පාරේ තියෙන අසුචි ටිකක් දැකලා අපිට මම ලෝභ කරන්නේ නැහැ ලෝභ කරන්නේ ඈ අසුබයි අසුබයි අසුබයි කියලා වඩන්න අවශ්‍යද? ඔය දකින්න කොටම තමන් දන්නව ඒකේ ස්වභාවය මේ කියලා ආයි වඩන්න තියා හිතනවත් දෙයක් නෑ. අන්නේ වගේ තමයි මේ දකින්න රූප ශබ්ද ආදී සියල්ලම මේ තේරුම් ගන්නකොට ශුඤ්ඤතෝ ලෝකෝ අවේකස්සු මේ ලෝකයේ ශුඤ්ඤ වශයෙන් දකින්නහු මේ නිරුද්ධ වෙච්ච ලෝකය මේ මනෝවිඥාණයෙන් මේ තේරුම් ගන්නවා කියලා දකින්නවා. මම ඔබට බණ කියනකොට මේ වහා පිටසක් මෙතන ඉන්නවා අනේ මං ගැන ප්‍රසාදයෙන් බණ අහනවා කියලා හිතන මං බණ කිව්වට මං ඔබව තේරුම් ගන්නේ මේ රූපේ නිරෝධ වෙච්ච තැනක මගේම මේ චිත්ත චෛතසික ටිකට මම මේ බණ කිය කියමේ ඉන්නේ. ඔබට නෙවෙයි අතන මේ බණ කියන්නේ මම. ඔබ මං ගැන සතුටුුණත් ප්‍රශංසා කළත් වෙනත් දෙයක් ඇති වුණත් ඔබ නිදාගෙන හිටියත් ඒක මට අදාළ නැහැ. ඒක බාහිර රූපේ නිරෝධ වෙච්ච ලෝකයක්මයි පින්නතුනි. එත් මේක තමයි ප්‍රඥාව මේක මට අනවල තේ මට එහෙම හිතන්න පුළුවන් කමක් තියෙනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒක තමයි යථාර්ථය. ඒ යථාර්ථයට අපි නුවණ තියෙනකොට අපි බාහිර ලෝකේ මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ පින්නතුනි. මෙන්න මේක තමයි කියන්නේ අත්ථ දීපා වික්කවේ විහෙරත අත්ථ සරණා ඥාන සරණා ධම්ම දීපා වික්කවේ විහෙරත ධම්ම සරණා ඥාන සරණා කියන්නේ මේක. අපේම හිත තමන්ගේම සිත තමන්ට පිළිසරණක් කරගෙන ඉන්න ධර්මියම පිළිසරණක් කරගෙන ඉන්න කියන්නේ මේක. අන්නේ ලෝකෙදී අපි සාමාන්‍ය බඩමුට්ටු පරිහරණය කරනවා. සාමාන්‍ය විදිහට අනිත්‍යයත් එක්ක ඝන දෙනු හිතවත්කම් යුතුයකම් ආදී අපි කරනවා. හැබැයි තමන් දන්නවා ඒ කිසිම දෙයක් තමන්ගේ ජීවිතයේ නිස්සාව පරමාර්ථය අවසාන අරමුණ ෆයිනල් ගෝල් එක බවට පත් කරගෙන නෑ අපි. අපේ ෆයිනල් ගෝල් එක තියෙන්නේ තමන්ගේ මතේ මේ ස්පිරිචුවල් ගෝල් එක තමන්ගේ ඇතුළේ තියාගෙන තමයි තමන් අනිත් සියලුම දේවල් හැන්ඩල් කරන්නේ. ඒ නිසා බාහිර ලෝකයක් එක මොහොතකින් තමන්ට අහිමි වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒක තමන් කලින්ම දන්නවා තමන් ඇති ලෝකයක් පරිහරණය කරනව නෙවෙයි තමන් මේ නිරුද්ධ වෙච්ච ලෝකෙක චිත්ත චෛතසික ටිකත් එක්ක කරන ගනුදෙනුවක් කියන එක තමන් නිතර ස්පර්ශ කරමින් තමයි නිතර නුවණින් දකිමින් තමයි මේ කටයුතු සියල්ලක් මොහු විසින් සිදු කරන්නේ. මෙන්න මේ දර්ශනය පින්නතුන් ඇති කරගත්තු ගමන්ම ඊළඟට අපිට පැනවෙන්නට ඕන සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඒ තමයි අය මේ වරිය වට්ටංගේ කොමග්ගෝ මෙන්න මේ ආරසංගික මාර්ගය. මෙන්න මෙහෙම දර්ශනයක් ලෝකේ තියෙනවා කියලා ඒ දර්ශනය ගැන විශ්වාසයක් ගෞරවයක් ඇති කරගන්නවා. සාස්ත්‍ර ගෞරවය ඇති වෙනවා. මේ වගේ දහමක් නේද බුදුහාමුදුරු දේශනා කළේ? මේ වගේ දහමක් නේද දේශනා කළේ? මේ දහම ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසනේ කල්යාණං. මේ දහම මුල ලස්සනයි, මුල කල්යාණයි, මැද ලස්සනයි, අග ලස්සනයි. The beginning of the Dhamma is excellent. The middle is excellent. The end is excellent. ඒ ධර්මයේ ආරම්භය ලස්සනයි, කල්යාණයි. ආදිය කියන්නේ සීලය. මැද ලස්සනයි, මැද කියන්නේ සමාධිය. චිත්ත ඒකාග්‍රතාවයේ චිත්ත සමාධිය. ඒ ධර්මයේ අග ප්‍රඥාව. ප්‍රඥාව ලස්සනයි. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කළේ ධර්මයේ මුල මැද අග ධර්මයේ දේශනා කරමින් යහපත් වූ ධර්මයේ දේශනා කරමින් දේසේත වික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසානේ කල්යාණං සත්තං සංයංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාසෙත කියලා. මහණෙනි මුල මැද අග ලස්සන වූ ධර්ම දේශනා කරමින් ගම් දනව් සරා සැරිසරමින් මේ නිදහසේ පණිවිඩය ලෝකයා වෙනුවෙන් දේශනා කරන කියලයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. අනේ දේශනාවෙහි භාවිතය තුළ තියෙන ප්‍රධානත මනුසස්නමක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරියට කැලේ ඉන්න සත්තු අතරින් ඇතාගේ ඇත් පහස් නලකුණ වගේ. වනාන්තරයේ කොච්චර සත්තු හිටියත් ඒ සියලුම සත්තුන්ගේ පාපියවර ඇතාගේ පාපියවර මත ගොනු කරන්න පුළුවන්, එකතු කරන්න පුළුවන්. ඇතාගේ පාපියවර ලොකු ඊට වඩා. අන්න ඒ වගේ තමයි බුදුහාඳුරෝ කිසියම් ප්‍රතිපදාවක් දේශනා කළා නම් ඒ සියලක් ඥානසිංහ මාර්ගය තුළ ඇතුළත් කරන්න පුළුවන්. දැන් බලන්න සතිපට්ඨානය කියන එක අරිසිංහ මාර්ගය කොහෙට දෙන්නේ? සම්මා සතිය. එතකොට ධ්‍යාන දේශනා කරා නම් කොහෙද දෙන්නේ? සම්මා සමාධිය. එතකොට මෛත්‍රිය දේශනා කරන්න කොහෙන්ද දෙන්නේ? සම්මා සංකප්ප, අව්‍යාපාද සංකප්ප. දානේ අත්හැරීම පුරුදු කිරීම දේශනා කරන්න කොහෙන්ද දෙන්නේ? සම්මා සංකප්ප වල නෙක්ඛම් සංකප්පයට. ඊළඟට ප්‍රාණඝාතී වෙන කියලා දේශනා කරන්න කොහෙන්ද දෙන්නේ? සම්මා කම්මන්ත. ධාර්මික රැකියාවක් දේශනා කරන්න කොහෙන්ද දෙන්නේ? සමාජී වෙයි. එතකොට ප්‍රඥාව දේශනා කරන්න කොහෙද දෙන්නේ? සම්මාදිට්ඨියට. සීලය දේශනා කරන්න කොහෙද දෙන්නේ? සම්මා වාචා, සම්මා කම්මන්ත. ඒ වගේම උස්සාහයේ වායාමයේ දේශනා කරානම් සම්මා වායාමයේ. සතර සතිපට්ඨානේ සම්මා සති කියන එකට. මේ වගේ පිනතුණු ඕනම කාරණාවක් මේ අරසිංහ මාර්ගය තුළ ඇතුළත් කරන්න පුළුවන්. එනිසා අර තථාගත සද්ධර්මයට දුකෙන් නිදහස් වෙන මාර්ගය ගැන බුදුදම සංඝ කියන පෙරවණ කෙරෙහි ප්‍රසාදයක් ඇති වුණා නම් ඒ ඇති වෙච්ච මොහොතෙම ඊළඟ අපේ මනස කොහෙන්ද යන්නේ? එහෙනම් අපට යම් කෙනෙක් හොඳ ලස්සන තැනකට යන්න විස්තරයක් කියනවා. විස්තරේ ඒ තැන ගැන විස්තරේ කිව්ව ගමන් අපි බලන්නේ කොහොමද? එතෙන්ට යන පාර මොකද්ද කියලා බලන්න. අන්නේ පාර වගේ තමයි. දැන් මම හොඳ ලස්සන ස්ථානයක් ගැන කියනවා. එක විස්තර කියන මෙහෙම ගියාම මෙහෙම හම්බ වෙනවා, මෙහෙම තෑගි හම්බ වෙනවා, මෙච්චර කාලයක් ඉන්න පුළුවන්. කිසියම් වියදමක් නැහැ. වාහනයකුත් දෙනවා, ගෙදරකුත් තියනවා. ඔක්කොම විස්තර ටික කියනවා. කිව්ව ගම ඊට පස්සේ ඕඩ කුතුහලයේ කොතනද දැනන්නේ මේක තියෙන්නේ? ආදරෙන් අහගන්න ඕන කියලානේ. මේ හැදින කිව්වත් පස්සේ යන ගමන් හරි පස්සෙන් ඇවිල්ලා අහගන්න කොහොමද පොතෙන්ද එහෙම යන්නේ? එහෙම කියලා අහනවානේ. අන්න ඒ වගේ තමයි පේන්න තියෙන අර අපි අසා දැනගත්තු දුකේ නිදහස් වීමේ මාර්ගය කියන එක තමයි අපට තියෙන ക്ഷേම භූමිය. අපට බාහිර කරදර වලින් බේරෙන්න තියෙන එකම භූමිය තමයි. අන්නේ භූමියට ළඟා වෙන්න තියෙන මාර්ගය තමයි මේ ආරසණික මාර්ගය කියලා කියන්නේ. එතකොට අපි තියෙන හැම පියවරක්ම අපි ගන්න හැම හුස්මක්ම සම්මා සමාධියට, සම්මා කම්මන්තයට, අපි රැකියාවක් කරත් එක සම්මා ආජීවය, අපි වචනයක් කතා කරත් එක සම්මා වාචා වෙනවා, අපේ දැක්මක් ඇති වුණා නම් ඒක සම්මා දිට්ඨිය වෙනවා. අපි සිතුවිල්ලක් හිතනවා නම් ඒක නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප වලින් යන මෛත්‍රී සාගත වූ පරිත්‍යාගශීලී වූ සම්මා සංකල්පයක් වෙනවා. මේ වගේ පින්නතුනේ අපට ආරසිංහ මාර්ගයෙන් බැහැරව හුස්ම ගන්නවත් බැරි වෙනවා ඊට පස්සේ. අපි තියෙන හැම පියවරක්ම මේ ආරසිංහ මාර්ගය තුළින් අපට ජීවේ ලැබෙනවා. එනිසයි මේකට කියන්නේ උජුකෝ නාම සෝමග්ගෝ අධ්‍යානම් සාධිතා කියලා. මේ ආරසිංහ මාර්ගය තමයි ඍජු වූ මාවත, නිර්භය වූ මාවත, කිසිම බයක් නැහැ මේ කියනකොට. ඔබේ දරුවේ මේ ආරසිංහ මාර්ගයේ කරුණ දෙක හික්මවන්න බලන්න. ඔහු යහපත් වචන කතා කරනවා නම් කායිකව නිවැරදි දේවල් නම් කරන්නේ. ඔහු ගැන අපට මේ අංගයෙන් පිනුතිනට ඕනේ. සම්මා වාචා සම්මා කම්මන්ත දෙක ආරක්ෂා කරන්න කියන බලන්න. ඒ කියන්නේ ඔහු පංචශීල ආරක්ෂා කරනවා කියන එක. ඔහු ගෙදරින් කොහේ ගියත් අපට බයක් නැහැ. ගෙදරින් කීයට ගියත් කීයට ආවත් අපටයි අහන්නවත් දෙයක් නැහැ. ඔයා කොහෙද ගියේ, කීයට දාවේ, අපිට බයක් නැහැ. අපට යාගෙන ලොකු විශ්වාසයක්, ලොකු ගෞරවයක් ඇති වෙනවා පින්නතුනි. අනිත්‍ය ගැනත් එහෙමයි. ඔබ මේ මාර්ගය තුළ යනවා නම් ඔබ මේ ප්‍රතිපදාව තුළ ධර්මය තුළ අඛණ්ඩව පිළිවෙත් පුරනවා නම් ඔබට වැඩිපුරම ආදර කරන කවුද? ඔබේ හිතවත් ඔබේ ළඟම ඉන්න, ගෙදරම ඉන්න, ඔබේම කාමරේ ඉන්න, නැත්නම් ඔබේ අල්ලපු කාමරේ ඉන්න කෙනා තමයි ඔබට වැඩිපුරම ආදරය කරන. පිටහැරෙමිට ඔබ ගැන දන්නේවත් නැහැ. ඔබ hina වුණේ නැහැ කියලාවත් කතා කරේ නැහැ කියලාවත් එයාමනාප වෙන්නේ කවුරුවත්. එයා යමනාප වුණත් ඔබට අදාළත් නැහැ. ඔබ ගැන දන්න අය දන්න ඔබ මේ වගේ යහපත් දහමක, සත් දහමක හැසිරෙන කෙනෙක් කියලා. ඒ කිසිදු කෙනෙක් ඔබ සැබෑ සහඳුනා නොගත්තා ඔබේ හදේ සාක්ෂිය දන්න ඔබ කවුද කියලා. මේ ලෝකෙ සිත් ගැන බලන්න පුළුවන් නොවනක් තියෙන අනිත් සත්‍යයන් මේ විශ්වේ පුරාම ඉන්නවා. එයා දන්න ඔබ කවුද කියලා. එනිසා පින්තුනේ මේ දහමග පුලුවන් තරම් දුරට අප්‍රමාදීව වඩන්න. අන්න ඒ කරුණ වටේ තියෙන ප්‍රධාන මධ්‍යස්ථානය තමයි සම්මා සති කියලා කියන්නේ. සතිය තමයි සෙන්ටර් පොයින්ට් එක. දැන් බලන්න සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ පහෙන් මැද තියෙන සතිය කියන එක. ඉන්ද්‍රිය ධර්ම. එන පංච බල. බලවල තියෙන ඒ කාර්ය සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල. ඊට පස්සේ බොජ්ජංගවල. බොජ්ජංගවල පළවෙනි කාර්යය සති සම්බොජ්ජංගය. සතිය ධම්මවිජේ විරිය පීත්‍යාගය වශයෙන් වැඩෙනවා. ඊට පස්සේ බාගතුන් වහන්සේ දේශනා කරනවා එකක් වැඩෙනකොට හතරක් වැඩෙනවා, හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා, හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. ඒක කියන්නේ ආනාපාන සතිය. ආනාපාන සතිය මුල් වෙලා සතිමත් බව වඩනවා නම් සතර සතිපට්ඨානෙ වැඩෙනවා, හතරක් දිනු වෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සති ධම්ම විජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියලා මෙන්න මේ ධර්ම කාරණා තමයි ජීවිතේ වැඩෙන බෝධි අංග විදියට. එතකොට මෙන්න මේ සතිපට්ඨානෙ කියන්නේ පින්නතුනේ සතර ඉරියව්වේදී සිදු කරන සියලුම කායික, වාචික, මානසික ක්‍රියාවලියට. හැබැයි මේ සියල්ලම කරන්නේ කොහොමද? අර දර්ශනය, අනිත්‍යතාවය, නැත්නම් අනුත්පාද ලෝකයේ සාක්ෂාත් කරගන්න අවසාන ඉලක්කය කරගෙනයි මේ සියලුම දේවල් අප විසින් වඩන්නේ. ඒ නිසා අන්නේ දර්ශනේ අපේ හිතේ තිබුණොතින් අසංකත වගේ එකයි දේශනා කරන්න. අපි මොනවා කළත් ඒ හැම දෙයකින්ම අපි නිවනට යන්නේ. අපි සම්මා සතිය වැඩුවත්, සම්මා සමාධිය වැඩුවත්, ඍද්ධිපාදේ වැඩුවත්, සම්මා දිට්ඨිය වැඩුවත්, පංචශීලයේ වැඩුවත්, දානයක් දුන්නත්, බණක් ඇහුවත්, භාවනා කළත් හැම දෙයකින්ම වන්නේ අන්නේ අවශ්‍ය දෙයට කරුණ සම්පූර්ණ වීම වෙන්නේ. එනිසා ගේ හදන්න දන්න කෙනා ඔහු කුඹරට ගියත් යන ගේ හදන්න, ඔහු කුඹර කෙටුවත් කොටන්න ගේ හදන්න, ඔහු වී ටිකක් කිව්වත් දිහන්නේ මොකටද? ගේ හදන්න. ඔහු ගොයන් කැපුවත් කපන්නේ මොකටද? ගේ හදන්න. ඔහු වී ටික විකුණනත් විකුණන්නේ මොකටද? ගේ හදන්න. ඔහු සිමිති ගෙනවත් හදන්නේ ගේන මොකටද? ගේ හදන්න. ඔහු ගෙදරට විදුලිය ගත්තා. ඒ ගෙදර නිමාටපත් කරන තමයි එකක් කරන්නේ. අන්න ඒ වගේ පිනතුනි මේ දර්ශනයෙන් විසිසේ අපේ ජීවිතේ ලැබුණා නම් අපි ජීවිතයේ කරන සියලුම දේවල් කරන්නේ මේ සඳහා. එක්තරා අවස්ථාවකදී ස්වාමීන් වහන්සේලා කීප නමක් උදෑසන වේලාවක පිණ්ඩපාතේ වැඩම කළා. ඒ පිණ්ඩපාතේ වැඩම කරපු අවස්ථාවේදී ටිකක් උරෙන් තමයි මේ පිණ්ඩපාතේ වැඩම කළේ. ටිකක් වෙලා තිබුණ දානෙට. එනිසා උන්වහන්සේලා කල්පනා කළා සමීපයේ තිබුණ අන්‍යයන්ගේ ආශ්‍රමයක්. ඒ ආශ්‍රමෙට ගිහිල්ලා ටිකක් කල කතා කර කර ඉමු කියලා කියා. ගිහිල්ලා ඒ ආශ්‍රමෙ හිටියේ බ්‍රාහ්මණවරු හමුණාට පස්සේ ඉතින් එයා සුන්දරව කතා කළා. ඒ කලින්ම ආගමික ශූන්‍යතාවයක් තිබුණ බුදුරජාණන් වහන්සේත් එහෙම වැඩම කළා කියලා. ගියාට පස්සේ මේ ආගමිකයි බුදුහාම මේ ස්වාමීන් වහන්සේලෙන් අහනවා අපේ ආගමෙන් අපි මෛත්‍රී භානාව පුහුණු කරනවා. ඔබේ ශාස්ත්‍රෝරේ වෙච්ච ගෞතම බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භානාව ගැන සඳහන් කරනවා. එනිසා අපි දෙගොල්ලාගේම මෛත්‍රිය සමානයි නේද කියලා. අපි කවුරුත් වඩන එක සමානයි නේද කියලා. දැන් කාලෙත් එහෙම කියනෝනේ කටේ නේද? ඈ පල්ලියේ, කෝවිලේ, පන්සලේ, දේවාලේ දැලෙන එකම පහනයි කියලානේ. එහෙම කියනා ඉන්නවනේ. ඒ වගේම තමයි ඒකත් කියලා තියෙනවා. අපිත් වඩන්නේ මෛත්‍රිය, ඔබේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මෛත්‍රිය ඉතින් අපි දෙගොල්ලම සමානයි නේද කියලා. ඉතින් මේ මොකද ඒ ඇත් ධානය ලබනවා. මෛත්‍රිය වඩලා ඒගොල්ලෝ ධානය ලබගත්තා නේ නිකන් අය නෙවෙයි. ඒකයි මේ කියන්නේ. එතකොට මේ ශාන් මහත්තයලට පිළිතුරක් දීගන්න බැරි වුණා. උන්වහන්සේලා පිණ්ඩපාතයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා මේ කාරණේ කිව්වා. එන්නේ මේ පිළිතුරක් අපිට කිව්වනේ කිව්වා කියලා. උත්තර දීගන්න බැරුණා කියලා කිව්වා ඉතින්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි මේ ශාස්ත්‍රයේ මෛත්‍රිය වෙනස්. ඒ ඇගේ මෛත්‍රිය වගේ නෙවෙයි. මේ ශාස්ත්‍රයේ බුද්ධ ශාස්ත්‍රයේ මෛත්‍රිය කියලා කියන්නේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග්ග පරිණාමං කියලා. මේ ශාස්ත්‍රයේ වඩන මෛත්‍රිය මෛත්‍රියෙන් කෙලවරවන්නේ නැහැ. මෛත්‍රිය සමාධියෙන් කෙලවරවන්නේ නැහැ. ඒක විවේකයට, විවේකය කියන්නේ සාමාන්‍ය කායික විවේකය විතරක් නෙවෙයි. චිත්ත විවේක, උපදි විවේක කියන මේ ත්‍රිවිධ විවේකයෙන් ආරම්භ කරගත්තු විරාග නිසිතං, රාගයෙන් තොර වීම ඉලක්ක කරගත්තු නිරෝධ නිසිතං, ස්කන්ධ පංචකයේ සමුදය බැලීම ඉලක්ක කරගත්තු වස්සංග පරිණාමයෙන් නිවනට නැමුණු කොටයි මේ සමාධිය මෛත්‍රිය වඩන කියන්නේ. එනිසා මෙන්න මේ වචන තුන බුදුදහමේ විශේෂ වශයෙන් වර්ණනා කරලා තියෙනවා. සත්බොජ්ජංග වෙනත් මේ වගේම කරනවා කියලා තියෙනවා. සමහර අය අන්‍ය ආගමිකයෙක් කියලා තුන අපි සත්බොජ්ජංග වඩනවා කියලා. එතකොට බුදුහම දේශනා කරේ අපේ සම්බොජ්ජංග වැඩිම වෙනස්. මොකද්ද වෙනස? ඒකටත් මේ කාරණා ටික නැහැ කියලා තියෙන්නේ. විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග්ග පරිණාමං කියලා. අපි කුමන කාරණා වැඩුවත් අවසාන ඉලක්කය නිවන ඉලක්ක කරගෙන අපි මේ හැමදේම කරන්නේ. ඇයි එහෙම කරන්නේ? ඒකට හේතුව තමයි අපි මේ හැම දෙයක්ම ප්‍රැක්ටිස් කරන්නේ සුතමේ ඥානෙන් ආර්ය සම්මාදිට්ඨිය ඥානයක් විදියට අනුමාන ඥානයෙන් ලබාගෙන තමයි අපි මේ හැම දෙයක්ම අපි පුහුණු කරන්නේ. ඒනි සාපිකන්න හැම දෙයක්ම විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග්ග පරිණාමයෙන් කියන මට්ටම ඉලක්ක කරගෙනයි අපේ හැම කාරණයක්ම ඉදිරියට යන්නේ. විවේකය, විරාගය, නිරෝධය නිවන ඉලක්ක කරගෙන යන්නේ. අනේ නිසයි සඳහන් කරන්නේ අපි කුමන භාවනාවක් කළ හිත සමාධිමත් කරත් සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාභූතං පජානාති කියපු විදියට හිත සමාධිමත් වූ කල්හි යතනස්සා යථාභූතං පජානාති. හිත සමාධිමත් වෙන්න වෙන්නේ ඒක නා බලන්නේ මොකද්ද? යථාභූත විදියට බලනවා. මොකද්ද බලන්නේ? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන නැත්නම් කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරෙහි මේ ස්ථාන හතරෙහි නිරෝධය හට ගැනීම වැයවීම හෝ බලන කෙනෙක් වඩපත් වෙනවා. එනිසා පොඩි හරි විවේකයක් ලැබෙන හැම වෙලාවකදීම උපයෝගී කරගන්නේ මේ අවිද්‍යාව ප්‍රහීණ කිරීම සඳහා පාදක කරගත්තු අනිත්‍යතාවය නුවණින් මෙනෙහි කරන. අන්නේ මෙනෙහි කරන මාර්ගයේදී ප්‍රධානතම ඉගැන්වීම ලෙස දේශනා කරේ සතිපට්ඨාන කියන කාරණය. කාය කයන පස්සේ විහෙරති, වේදනා වේදන පස්සේ විහෙරති, චිත්තේ චිත්තාන පස්සේ විහෙරති, ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති. මම ඉක්මනින් මේ සතර සතිපට්ඨානය කියන ඔබ දක්ෂ වෙන මේ ටික අපි කලින් තහපුවා. නැවත අසා දැනගන්න ඔබ දක්ෂ වෙන්න. සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියලා දෙකක් තියෙනවා. සතිපට්ඨානය කියලා කියන්නේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන කාය වේදනා චිත්ත ධම්ම කියන ස්ථාන හතරෙහි වර්තමානයේ තුල සිත පිහිට වීම. ඒ පිහිට වෙන අවස්ථාවේදී අපට සුතමේ ඥාණයෙන් ඥානයේ තිබුණට ප්‍රඥාව අපේ වඩන වෙලාවේදී ඒ වඩන්නේ සම්මුති සත්‍ය පාදක කරගෙන නැත්තම් වෙනත් විදිහකින් කියනවා නම් කිසියම් විදියක අවිද්‍යාවක් ඇතුවයි අපි ඒක කරන්නේ. මේ දකින රූපය නැත්තම් තමන් ගන්න ආස්වාස ප්‍රස්වාසය ආස්වාසය ඇතුළු වෙනවා පිට වෙනවා මේ දෙකට හිත තියෙන වෙලාවෙත් අපි ඉන්නේ සම්මුති සත්‍ය තුල ඉන්නේ. එයි මේ ස්පර්ශ වෙන එක බැලුවට අපි මේ බලන්නේ නිරෝධ වෙච්ච එකක් අපි බලන්නේ. හැබැයි අපි හිත තියාගෙන ඉන්නේ වර්තමානයේ තුල. නමුත් ඒක සම්පූර්ණ සත්‍ය නෙවෙයි. සම්පූර්ණ වර්තමානය කියන්නේ මොකද්ද? අප යමක් තේරුම් ගන්න අවස්ථාව කියන්නේ මොකද්ද? මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව. එහෙනම් අපි මේ ආනාපාන සතිය වඩන අවස්ථාව ඇත්තටම සත්‍යම අවස්ථාවක්ද? නැහැ, ඒක පරම සත්‍ය නෙවෙයි. ඒක සම්මුති සත්‍ය. ඒ උනත් අපි මේක ප්‍රාථමික ක්‍රමවේදයක් විදිහට ප්‍රයිමරි ටෙක්නික් එකක් විදිහට අපි පාවිච්චි කරනවා. මේක කරන්නේ අපි අර විසිරලා තියෙන සිත එක අරමුණකට ගැනීමේ මූලික ක්‍රමවේදයක් විදිහට විතරයි. ඒ වගේම අපි බලනවා සතර මහා භූත රූප වලට හිත තියලා බලනවා. මේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ හතර කිනේද හැදෙලා තියෙන්නේ? නැත්නම් අපි පටිපූල මනසිකාර විදිහට බලනවා. මේ කෙස්ලොම් නියදත් ආදී වශයෙන් සකස් වෙච්ච දෙයක් නේද කියලා වර්තමානයේ තුල බලනවා. එහෙමත් නැත්නම් අපි නවසීවිතක විදිහට මේ ශරීරය මිය ගියාට පස්සේ කොටස් 9කට බෙදලා උද්දමාතක බිනීලක විපුබ්බක ආදී වශයෙන් ඒ අවස්ථාපින උනේ මෙනෙහි කරනවා. මේක සමතේ. මේකට කියන්නේ සතිපට්ඨානේ ආයුමන ලක්ෂණ කියලා මේකට කියන්නේ. අර විසිරලා තියෙන ගොයම් මිටක් එකාතකින් අල්ල ගන්නවා වගේ අපේ විසිරලා තියෙන සිත එක තැනකට ගන්නයි මේක පාවිච්චි කරන්නේ. මේක ආයුමන ලක්ෂණය. මේක අල්ල ගැනීම ලක්ෂණය. ඊළඟට ඡේදන ලක්ෂණය කියලා එකක් තියෙනවා. මොහොකට ඡේදන ලක්ෂණය කියලා කියන්නේ සිඳීම. අපි ඊට පස්සේ මේකට තමයි විදර්ශනාව කියලා කියන්නේ. අන්නේ අල්ලගත්තු දේ මේ කය, මේ ස්කන්ධ පංචකය නැත්නම් විශේෂයෙන් මේ සතර මහා භූත රූප නවසීවතික නම් වූ මෙන්න මේ රූපය හටගත්තේ කොහොමද? ආහාර සමුදය රූප සමුදයෝ, ආහාර නිරෝධා රූප නිරෝධෝ කියලා. මේ රූපය කියන්නේ වෙනත් දෙයක් නෙවෙයි. අපි පොඩි කාලේ ඉඳන් ගත්තු ආහාර පාන මොම් කව්පි කඩල කිරි කිරි හොදි බටර් ඉස්කෝතු පාන් හුලන් ඉස්කෝතු අන්න ඒ වගේ තිහක එකතුවක් මේ ශරීරය කියලා බලන්න. එතකොට අපේ හුලන් යනවා නිකන්. මේක හුලන් ඉස්කෝතු වලින් හැදිච්ච එකක් කියලා දැනගත්තු. රෝස් පාන් වලින් හැදිච්ච එකක් කියලා දැනගත්තු. අර ලොකුවට හිතන් ඉන්නේ ඔක්කොම පල්ලෙහාට යනවා ඊට පස්සේ. එතකොට මේකට තමයි සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියලා මේ කියන්නේ. එතකොට රූපයට හිත තියෙන කාන්‍ය ලක්ෂණය, එක සතිපට්ඨානය, අර සමුදය බලන එක ඒක ඡේදන ලක්ෂණය, ඒක විදර්ශනාව, ඒක සමුදේය බලන එක. ඒතර ටිකෙන් ටික අපිට මේ රූපය ගැන තියෙන ආසාවයක අජ්ජත්තං ආකායේ කයනපස්සී විහෙරති, බහිද්ධාවා කාය කයනපස්සී විහෙරති කියලා තමන්ගේව බාහිරේව අතීත වර්තමාන අනාගත දුර ළඟ හීන ප්‍රණීත සුඛමෝලාරික නොයෙක් විදිහෙන් අපි මේක විමසලා බලනවා. මේ හැම තැනම රූපයක් තියෙනවා නම්, සජීවි රූපයක් තියෙනවා නම්, ඒක හේතුව මේ ආහාරය සාමාන්‍ය ලෝකෙ තියෙන භෞතික දෙයක් හැදලා තියෙන සතර මහා භූත රූප වලින් කියලා මේ නෝණින් අපි මේක බලනවා. හේතු නිසා මේක හටගත්තා, හේතු නිරෝධයෙන් මේක නිරුද්ධ වෙලා යනවා කියලා දකිනවා. ඊළඟට වේදනා සුවේදන පස්සේ විහෙරති. අපිට නොඑක් විදිහේ ඇස් කන ආසාදී ඉන්ද්‍රියන් පාදක කරගත්තු වේදනා අයත් තියෙනවා. චක්කු සංපස්සජා වේදනා, ගහන සංපස්සජා, ජීවහා සංපස්සජා, කාය සංපස්සජා, මනෝ සංපස්සජා වේදනා කියලා වේදනා හයක් ඇති වෙනවා විටිමිට. ඒ වේදනා සැප වේදනා වෙන්න පුළුවන්, දුක් වේදනා වෙන්න පුළුවන්, අදුක්කම සුඛ වේදනා වෙන්න පුළුවන්. සාමස දුක් වෙන්න පුළුවන්, නිරාමස දුක් වෙන්න පුළුවන්, සාමස සැප වෙන්න පුළුවන්, නිරාමස සැප වෙන්න පුළුවන්, සාමස අදුක්කම සුඛ වෙන්න පුළුවන්, නිරාමස අදුක්කම සුඛ වෙන්න පුළුවන්. මොන සැප දුක් උපේක්ෂා වේදනා හටගත්තත් අපි වේදනාව ගැන හිත තියාගෙන ඉන්නවා. ඒක සතිපට්ඨානය, ඒක ආයුණ ලක්ෂණය, ඒක වර්තමානයේ තුල ඉන්න එක, ඒක සම්මුති සත්‍ය තුල ඉන්න එක. ඒ සම්මුති සත්‍ය තුල වේදනාව බලන ගමන් අනිත් පැත්තෙන් අපි ඡේදන ලක්ෂණයෙන් විදර්ශනා විදිහට වඩනවා. පස්ස සමුදය වේදනා සමුදයෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. මේ වේදනාව හටගත් ස්පර්ශය නිසා ස්පර්ශ නිරෝධයෙන් මේ වේදනාව නිරුද්ධ වෙනවා කියලා දකිනවා. වේදනාව කියලා දිගට තියෙන එකක් නෙවෙයි. හිටගෙන හිටියා අපි, ඉඳලා වාඩි වෙච්ච ගමන් හරිය සනීපයිනේ. වාඩි වෙලා ටිකක් ඉනකොට පොඩ්ඩක් අමාරු වෙනවා, ඊට පස්සේ වෙනස් වෙනවා, ආයි හරිය සනීපයි ටික වෙලා යනකොට. ඊට පස්සේ හිතනවා නැගිටිලා පස්සේ තමයි සනීප කියලා නැගිටිනවා. ඊට පස්සේ නැගිටලා ටික වෙලා යනකොට ආයි හාන්සි වෙනවා. හාන්සි වුණ වෙලාව තමයි සනීප, දැන් තමයි සනීප ආවේ කියලා. පස්සේ ආයි නැගිටින්නේ හිතනවා. මුළු ජීවිතයක් කියන්නේ පින්තුනි සැප වින්දා කියන්නේ මොකද්ද? ඉරියව් වෙනස් කිරීම. මෙච්චර කාලයක් සැප වින්ද කියන්නේ වෙන මොකුත් නෙවෙයි කියලා තියෙන්නේ ඉරියව් වෙනස් කිරීම. ඕකට අපි හරියට උදාම වුණා, හරියට සල්ලි වේදන් කළා, හරියට දුර ගමන් ගියා. වාක් දේවල් අපි කළා ඕකට. ඉතින් පින්නතුනි මෙන්න මේක ස්පර්ශ සමුදයෙන් හටගත් වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන බව අපි දකිනවා. මේක තමයි නෝන තියන්නේ අපි. එතන මුලින් වේදනාවේ හිත තියාගන්න එක, ඒක සම්මුති සත්‍ය තුල වර්තමානිය තුල ඉන්න සතිපට්ඨානයක එතන හිත තියලා ඒ සැප දුක් ආදී කුමන වේදනාවක් ඇති වුණත් ඒක සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. ස්පර්ශ ඇති කල්හි මේක හට ගන්නවා. ස්පර්ශ නිරෝධයෙන් මේක නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඒ දකිනකොට වේදනාව ගැන තියෙන ආසාවත් අඩු වෙලා යනවා. ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. අපි හිතගෙන හොඳ අවධානයෙන් ඉන්නවා. සරාගං වා චිත්තං සරාගං චිත්තංติ පජානාති. වේතරාගං වා චිත්තං වේතරාගං චිත්තංติ පජානාති. සදෝ සංවා චිත්තං සදෝ සංචිත්තංติ පජානාති. වේත දෝ සංවා චිත්තං වේත දෝ සංචිත්තංติ පජානාති. සමෝහං වා චිත්තං සමෝහං චිත්තංติ පජානාති. වේත මෝහං වා චිත්තං වේත මෝහං චිත්තංติ පජානාති. මහගතං වා චිත්තං මහගතං චිත්තංติ පජානාති. අමහගතං වා චිත්තං අමහගතං චිත්තංติ පජානාති. සෞත්‍රං චිත්තං සෞත්‍රං චිත්තංติ පජානාති. කොහොම ගිහිල්ලා අපි අවසානයේ විමුක්තං චිත්තං විමුක්තං චිත්තංติ පජානාති. අයමුක්තං චිත්තං අයමුක්තං චිත්තංติ පජානාති මට්ටමට එනකම් වෙනවා. මොකද තමන්ගේ හිත දැන් අවිද්‍යාවෙන් මිදෙලද තියෙන්නේ, අවිද්‍යාවත් එක්ක ඉන්නවාද කියලා බලන්න. අවසානයෙන් බලන් තිනව කවට. එතකොට අවිද්‍යාවෙන් එක්ක ඉන්නවා කියන බාහිර ලෝකෙ මත යතිලෙන්නේ, බාහිර ලෝකෙට ඕන දෙයක් කරන්න පුළුවන් අපිට දුක සැප දෙන්නේ. අපේ ශරීරය මත අපි ඩිපෙන්ඩ් වෙලා හිටියත් ඒත් අපි බාහිර ලෝකෙ මත තමයි යැපෙලා ඉන්නේ. එනිසා වැඩි දෙයක් තියා තමන්ගේ ශරීරයේ වයස, නිරෝගී භාවය, මරණ ආදී මේ සාධක නිසාවත් අපට මානසිකව බලපෑමක් නොවන මට්ටමට අපේ මනස ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් කර ගැනීමටයි මේ ධර්මමඟ අපට දේශනා කරන්නේ. එතකොට ඒ සිතක් හටගත්තනම් නාම රූප පච්චා විඥානං නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ. එතකොට නාම රූප දෙක නිසයි විඥානෙ හටගත්තේ. ඒ නාම රූප නිරෝධ වීමෙන් විඥානෙ නිරෝධ වෙනවා කියලා දකිනවා. අනිත් පැත්තට ඕනනම් විඥාන පච්චා නාම රූපං කියන මේ දෙක අන්නෝන සම්බන්ධයත් අපට ඕනනම් ඕනින් බලන්නත් පුළුවන්. මේක තමයි චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියලා කියන්නේ. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධර්මයන්හි සිතිවිලි ගැන සිතිවිලි අනුව බලමින් වාසය කරන කොහොමද? තමන්ගේ හිතට කාමචන්ද ආදී නීවරණ එනකොට දන්නවා දැන් මේ වෙලාවේ නීවරණ තියෙනවා. නීවරණ නැත්තන් නැති බව දන්නවා. නැති නීවරණ එනවනම් එන විදියක් දන්නවා. ආපු නීවරණ නිරුද්ධ වෙන විදියක් දන්නවා. නිරුද්ධ වෙච්ච නීවරණ නැවත නූපදින විදියක් තියෙනවා නම් ඒකත් තමන් හොඳට දැනගෙන ඉන්නවා. ඊට පස්සේ පංචස්කන්ධය පංචස්කන්ධය හැම මොහොතෙම ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකිනවා. ජීවිතේ කියන්නේ ස්කන්ධ පංචකයක හට ගැනීම නිරුද්ධ වීම කියලා දකිනවා. ඊළඟට සත්ත බොජ්ජංග ඕන්න දැන් සතියේ දිනුවෙලා දැන් තමන්ගේ ළඟ සති සම්බොජ්ජංග ධම්ම විජය විරිය පීති පස්සාදි සමාධි උපේක්ඛා මෙන්න මේ බෝධි අංගයක තමයි සම්පූර්ණම තමන්ගේ සැතපීම තමන්ගේ සුවදායි ජීවන පැවැත්ම තියෙන. නිතර සතියෙන් ඉන්නවා දහමට කැමැත්ත ධම්ම විජය තියෙන බව මෙනෙහි කරනවා විරිය තියෙනවා මේත් එක්ක චිත්තසයිසික වල සැහැල්ලු බව ප්‍රසන්න බව සමාධිය උපේක්ෂාව මේ සියල්ලම පරිහරණය කරමින් තමන් ආධ්‍යාත්මික ලෝකයේ ඊටාම ඉහළම ආකාරයෙන් තමන්ගේ සතුට තමන් පවත්වා ගන්න. එතකොට මේ අවස්ථාවනට බාහිර කිසිදු දෙයකට තමන්ට පුළුවන් කමක් නැහැ තමන්ගේ සතුට අහිමි කරන්න, තමන්ගේ සතුට පැහැර ගන්න. ඇයි? තමන්ගේ වගකීම තමන්ගේ සතුට තමන්ගේම අතට ගත් අවස්ථාවක් මේක. මෙන්න මේ ස්වාධීනත්වයට තමයි ෆ්‍රීඩම් එක, ලිබරේෂන් එක, ඉමෙන්සිපේෂන්, එන්ලයිට්මන්ට් කියලා කියන්නේ. බුදුදහම විමුක්ති කියන්නේ නිබ්බාන කියලා කියන්නේ. මේ කරුණ වලින් විස්තර කරන්නේ මෙන්න මේ තමන්ගේ ස්වාධීනත්වය. නැත්නම් මෙතෙක් කලක් අප සිරමැදිරියක ජීවත් වෙච්ච මේ සිපිරි ගෙදර වාසයෙන් නිදහස් වෙලා ඒ හිරෙන් නිදහස් වීම. අනිත්‍යයේ බලපෑම මත රූප ශබ්ද ආදී පාලනය මත ජීවත් වෙච්ච අපි සියල්ලෙම නිදහස් වෙලා තමන්ටම කියලා මේ ධර්මයේ නැමැති මහා ඖෂධයෙන් පාවිච්චි කරලා තමන් මේ බාහිර දුක්වලින් නිදහස් වෙන සදාතනික ඖෂධය ධම්මෝසද සමන්නත්ති. ඒ සම්පිවත බික්කෝ කියපු බුදුවදනට අනුව මේ අනුත්තර වූ ධර්ම ඖෂධය පාවිච්චි කරලා පානය කළා. මේ සියලු දුක් ගිනි වලින්, ලෙඩ රෝග වලින්, මානසික ආතතියෙන්, මානසික රෝග වලින් නිදහස් වෙන මාවතයි මේ බුදුහාම දේශනා කළේ. මෙන්න මේ සත්බොඥාගේ මෙනෙහි කිරීමත් එක්ක ඊළඟට ඔහු තමා කලින් අසා දැනගත්තු චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන මේ හතර දැන් ඔහු දකිනවා. අර කලින් ඇඩ්‍රස් එක හර දැනගත්තු එක අර සිංහ මාර්ගයේ සතිපට්ඨාන ඔස්සේ ගමනාන්තයට ගිහිල්ලා මෙන්න දැන් දකිනවා මෙන්න කියපු නගරය, මෙන්න හවල් බිල්ඩිම, මෙන්න හවල් තැන තිබෙන ජොරලොස්සු කනුව, මෙන්න අර හවල් තැන තිබෙන ගෙදර, බස් ස්ටෑන්ඩ් එක, රේල්වේ ස්ටේෂන් එක මෙන්න ඔක්කොම පේන්න ගන්නවා. චතුරාර්ය සත්‍යෙ මෙතෙක් අසා දැනගත්තු දේ තමා සියසින් දැක ගන්න අවස්ථාව. දුක කියන්නේ මේක. අරිස්සන්ද පංචකේ දුක සත්‍ය. ඒකෙන් හටගන්න කායික මානසික දුක් ටික දුක කියන්නේ. සමුදය කියන්නේ මොකද්ද? මෙන්න මේ පංචස්කන්ධෙට තියෙන ආශාව. ඒ ආශාව නිසා බාහිර ලෝකයට ඇලුම් කිරීම තමයි සමුදය කියලා කියන්නේ. දුක්ඛ නිරෝධය කියන්නේ මෙන්න මේ අභ්‍යන්තර ස්කන්ධ පංචකයට තියෙන මේ තෘෂ්ණාවෙන් නිදහස් වීම. ඒ නිදහස් වෙනවත් එකම නිදහස් නෙමෝගින්ද? බාහිර ලෝකයේ බඩු භාණ්ඩ වලින් පුද්ගලයන්ගේ නිදහස් උනේ. අන්නේ නිදහස් වෙන මාවත තමයි ආරසිංහ මාර්ගයේ ගමන් කරපු කෙනෙක්. ඒ ආරසිංහ මාර්ගයේ මෙන්න මෙතෙන්ට ලංවන්නටයි මේක කරන්නේ කියලා දැනගෙන මේ දර්ශනය යුක්තවයි මේ සීල සමාධි ප්‍රඥා ආරසිංහගේ වැඩුවේ කියලා තමන්ට අර සත්‍ය ඥාන ඔස්සේ කෘත්‍ය ඥානය සම්පූර්ණ කරලා කෘතඥානෙ වශයෙන් දහම සාක්ෂාත් කරගත් අවස්ථාව. අවසාන වශයෙන් පින්නතුනේ තියෙන අපට මේ මනංච පටිච්ච උපාදිත මනෝවිඥාන කියන එක තත්ත විපස්සති ඒ ඒ තැනම විපස්සනා කරමින් වාසය කරන්න ඉතර අපට තියෙන. ඒක දහම වඩන කෙනාත් දහම වඩලා අවසන් වෙච්ච රහතන් වහන්සේත් කරන්නේ මේ දෙයම පින්නතුනේ. සීල කියලා සූත්‍රයක් කියනවා කන්ද සංගුත්තේ. ඒක සඳහන් කරනවා පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් වෙන්නත්, රහත් භාවයට පත් කර පුත්තුමයන් වහන්සේට පිරිනිවනතෙක් සුවදායි වාසය කරන්නටත් එකම ප්‍රතිපදාවයි දේශනා කරන්න කියලා. ඒ තමයි මේ ස්කන්ධ පංචකයේ සම්දුවය බලන්න. මෙතෙන්ට එන්නටත් ඒක වඩන්නමයි තියෙන්නේ. ආවට පස්සේ තවදුරටත් තමන්ගේ හිතේ සැහැල්ලුවට ඉන්න කාලේ තවත් සැනසීමේ ජීවත් වීම තවදුරටත් මේක වඩමින් ඉන්නවා. හැබැයි අහුව ඕහෙට බාර අනුපද සදත්ත පරික්ෂින බව සංයෝජන කියපු විදිහට ඔහු සියලු කෙලෙස් මර බහාකබු කෙනෙක් විදිහටයි මේ වාසය කරන්නේ. ඒ නිසා පෙන්වෙන අපාද සාකච්ඡා කලේ සක්කාය සූත්‍රයේ සම්විතනිකායේ කන්ද සංගුත්තේන සක්කාය මේ ස්කන්ධ පංචකය තමන්ගේ කරගෙන සොකීය කය කරගෙන අවිද්‍යාසගතව ජීවත් වෙන කෙනාට ඒ සක්කායේ සමුදය මොකද්ද තෘෂ්ණා කියලා දේශනා කරලා ඒ සක්කායෙන් නිරෝධේ නම් වූ දුක් නිරෝධේ පනවලා සක්කාය නිරෝධ ගාමිනී මාවත වූ ආරණ්‍යක මාර්ගයයි බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කරන්නේ. ඒ අග්‍රතම ප්‍රතිඵලය තමයි තමන්ගේ ලෝකයට අහුවෙන සියලුම දේවල් අනිමිත්ත, ශුන්‍යත, අපඤ්ඤිත වශයෙන් දකිනවා. ඒ කිසිම තැනක නිමිති ගන්නෙ නැහැ, විඥානෙ බැස ගන්නෙ නැහැ. ඒ හැම දෙයක්ම ශුන්‍ය වශයෙන්. හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන මේ කිස් ගමක් විදිහට ලෝකේ දකිනවා. අපඤ්ඤිත. ඔය කිසිම දෙයක් මේ භෞතික ලෝකයේහි සාර වශයෙන් හොගන්නේ නැහැ. ඔය වටේ ගැටෙන්න යන්නේත් නැහැ. ඔය උපේක්ෂා සාගතව අනිදිමානීව වාද කරන ලෝකයේහි වාද නොකරන නිහඬ නියුණු සැනසුණු පුද්ගලයන් බවටපත් වෙනවා. ඉතින් අපි මේ උතුම් සදහාමග යන්නට අපේ ජීවිතය දිනෙන් දිනම ධර්මයෙන් පෝෂණය කරගන්න උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්නෙම කියලා අහන්න පුළුවන්. උපදී කීපයකට බෙදෙනවා. උපදී කියන්නේ කාම උපදී තියෙනවා. ඊළඟට අபிසංඛාර උපදී තියෙනවා. ඊළඟට කන්ද උපදී තියෙනවා. අර දික්ක වශයෙන් හෝ කාම වශයෙන් හෝ අபிසංඛාර වශයෙන් කියන උපදී සියල්ලක්ම දුරුකල තියෙනවා. නමුත් එක උපදියක් තියෙනවා. ඒ තමයි මේ ස්කන්ධ පංචකයටත් උපදී කියලා කියනවා. ඒ කියන්නේ මේ අපේ ජීවිතය කියන්නේ කර්ම දායාදයක්. අතීතයේ කර්මෙන් ලැබිච්ච දායාදයක් මේක. එතකොට මේ උපදී කියන එක ස්කන්ධ පංචකයේ තියෙන එක පිරුවන් පානකම තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ කන්ද උපදී තියෙන නිසා තමයි උපදී සහිත කියලා කියන්නේ. හැබැයි අනිත් උපදී තියෙනවා කියන එකෙන් කියන එකෙන් කියවෙන්නේ නැහැ. කන්ද උපදී විතරක් තියෙන නිසා තමයි සෝපදී කියලා කියන්නේ. හරියට අපි දානවා දැන් ෆෑන් එකක් දාලා තියෙනවා. ෆෑන් එක අපි ස්විච් එක ඔෆ් කරා කියලා කියමු. ඔෆ් කරා ටික වෙලා යනකම් තියෙනවනේ ඒක. ස්විච් එක ඔෆ් කරගම ඔෆ් වෙන්නේ නැහැ නේද? ඒක තවදුරටත් කාන්නේ වගේ තමයි රහතන් වහන්සේ අවිද්‍යාව දුරු කරලා නිකන් ස්විච් එක නෙමෙයි මේන් ස්විච් එකෙන් ඔෆ් කරලා තියෙන්නේ. හැබැයි තවදුරටත් අර ෆෑන් එක වගේ යනවා. උපදීගෙන අපේ කර්ම ශක්තිය තාමත් තියෙන නිසා අර ඒකට ලැබිච්ච මේ ආයතන ටික තවදුරටත් පරිහරණය කරනවා. හැබැයි ඒ කිසිවක් තමන්ගේ කියලා නොගෙන යථාර්ථය දකිමින් තමයි හරියට පද්මෝපකාර ජීවිතයක්. හරියට කෙලෙස් සහිත මඩ සහිත වලේ තියෙන පිරුමක් වගේ කෙලෙස් සහිත ලෝකයේ නිකලස්ව මොනවාසේ විකසිතව සුවඳවත්ව මඩ නොගෑවි කෙලෙස් විරහිතව මේ සාමාන්‍ය සමාජය තුළ පිරිනිවන්තේ වාසය කරනවා. පංච පස්කන්ධ නෙවෙතන කියන්නේ කන්ද උපද කියලා කියන්නේ ස්කන්ධ පංච කියන. දෙතිස් කුණපේ විදිහට වැඩුවත් පදන්නේ සමතේමයි. ආනාපාන සතිය විදිහට වැඩුවත් පදන්නේ සමතේමයි. ඒකම තමයි දැන් මහසතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන ආනාපාන සතිය. දේශනා කරලා ඒක කියනෝනේ දැන් ආනාපාන සතියෙන් හිත සමාධිමත් වුණාට පස්සේ සමුදේ ධම්මානුපස්සී විරති වය ධම්මානුපස්සී විරති කියලා. ඒතර ආනාපාන සතියේ හිත තියලා ඒකේ සමාධිමත් කිරීම ඒක සමතේය. ඒක සතිපට්ඨානය. ඊට පස්සේ සතිපට්ඨාන භාවනාව විදර්ශනා කියන්නේ මොකද්ද? මේ ආස්වාස ප්‍රස්වාස කියන්නේ මේ තමන්ගේ ශරීරයේම එක කොටසක්. ආනාපාන සතින් වූ භික්කවේ දේසි සාමී කායේ කායඤ්ඤ තරහං වදාමි කියලා සඳහන් කරනවා. මේ කායේ එක්තරා පාට් එකක් කොටසක් කියලා. එතකොට කාය කියන්නේ මොකද්ද? මේ ආහාරයෙන් හටගත්තු දෙයක්. එතකොට ආනාපානසතිය කියන්නේ කයේ ප්‍රතිඵලයක්. කය කියන්නේ මොකද? ආහාරය. එතකොට ආනාපානසතිය මුලට ගියාම ලක්ෂණය තමයි ආනාපානසතිය පාදක වෙච්ච මේ ශරීරයේ මුල කියන්නේ ආහාරය. ආහාර සමුදියෝ, ආහාර සමුදය ආරෝප සමුදියෝ, ආහාර නිරෝධ ආරෝප නිරෝධෝ. එතකොට එතනත් මුලටම ගිහිලා යෝනිසෝමනස ශරීරය බලන්න මොකද්ද? මේ ආනාපානසතිය කියන්නේ වෙන දෙයක් නෙවෙයි, ආහාරයේ නිර්මාණයක්. ආහාර සමුදයෙන් හටගත්තු දේ ආහාර නිරෝධයෙන් එතනම නිරෝධන දෙයක් කියලා ඒහි සමුදේය බලන එක. ඒක එක පැත්තක්. තවත් විදියක් තමයි ආනාපාන සතියෙන් හිත සමාධිමත් කරගත්තට පස්සේ ඒ සමාධිය උපයෝගී කරගෙන අර තමන් කලින් අසා දැනගත්තු ස්කන්ධ, ධාතු, ආයතන ආදී අනිත්‍ය දුකනත් වශයෙන් බලන්න පුළුවන්. එතකොට සමත අරමුණේම අනිත්‍ය සංය බලන්නත් පුළුවන්. නැත්තම් ධානයටපත් වෙලා ධානාංගවල අනිත්‍ය බලන්නත් පුළුවන්. නැත්තම් ඒක පාදක කරගෙන අර ස්කන්ධ, නාම රූප, ධාතු, ආයතන ආදීෙහි ඒක අනිත්‍යතාවය නැත්තම් අනිත්‍ය දුකනාත්ම සංදේය බලන්නත් පුළුවන්. හොඳයි, වෙනත් ප්‍රශ්න තියෙනවද? මේක දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ මැත්තේම මුළු ලෝකෙම තමයි. ඒ කියන්නේ අපි දැන් රූපය කියලා ගත්තොත් රූපය තමන්ගේ රූපේ වෙන්න පුළුවන්. අජ්ජත්තං වාරූපං, බහිද්ධා තමන්ගේ රූප, බාහිර රූප, දුර රූප, ළඟ රූප, අතීත රූප, වර්තමාන අනාගත ඔක්කොම රූපේ ආයතන එකට. ඒතර පංචවංශකන්දේ මේක බාහිර ලෝකෙ මේක කියලා දෙකක් ගන්න බෑ. පංචවංශකන්දේ කිව්ව ගමන් මුළු ලෝකෙම ආයතන එකට. තුන් කාලෙටම ආයතන 11 ආකාරයකම ඔක්කොම මේකට ගන්න පුළුවන්. එතකොට පංචස්කන්ධයේ මුල් මැදකීම ඒක නිකලෙස් අවස්ථාවක්. ඒක අවිද්‍යාවෙන් ගන්නකොට සක්කාය, ඒත් එක්කම දිට්ඨිය තියෙනකොට සෝවන් වෙන කලින් පෘථග්ජන මට්ටමේදී ඒ පංචස්කන්ධයේ මතම රූපං අත්තෝ සමනපස්සති රූපවන්තං වත්තනං ආදි වශයෙන් දිට්ඨියත් ඒකට පතිත කරනකොට කියනවා සක්කාය දිට්ඨිය කියලා. එතකොට සෝවන් වීමේදී දිට්ඨි කොටස නැති වෙනවා. දිට්ඨි විපලාසය නැති වෙනවා. සීලම්බත පරාමාසයත් නැති වෙනවා. නමුත් අත්තවාද උපාදාන ආදී අනෙත් උපාදාන ටික තියෙනවා. ඕගලන් කාම උපාදාන ආදී තියෙනවා. අස්මිමානිය තියෙනවා. එතකොට ඒවට අර සියුම් විදියට හැලෙන ගතිය තවදුරටත් තියෙනවා. ඒව නැති වෙන්නේ ඊළඟ මාර්ගඵලවලදී. නමුත් දිට්ඨි සංයෝජනේ තමයි තම ප්‍රබලක මොකද හේතුව මේ ධිට්ඨි සංයෝජනේ තියෙනකන් අපට ඕන ලක් අපි අතින් අපාගත වෙන අකුසල සිද්ධ වෙන්න පුළුවන්. ධිට්ඨි සංයෝජනේ දුර වුණාට පස්සේ තියෙන වාසිය තමයි අපි අතින් කිසි විටකක් වැරදිලාවත් අපාගත වෙන අකුසලයක් වෙන්නේ නැහැ කියලා ධර්මතාවය පිළිදෙලම. රළු දේවල් සිද්ධ වෙන්නේ අපි අතින්. ඒ වගේම නැතේ භවන්නට මන්න ආදීන්තය කියලා කියනවා ආත්මව අටක් යන්නේ නැහැ හතකින් අවසන් වෙනවා. උපරිමයෙන් හත යන්නේ. ඒතර මේ වාසිය අපිට තියෙනවා. හැබැයි සක්කාය දිට්ඨිය දුරු කරා දිට්ඨි දුරු කරත් ඔහුගේ ළඟ කාමරාගය තියෙනවා, පටිගය තියෙනවා, මාන මේ ආදී තවදුරටත් තියෙනවා. භවරාග, රූපරාග, අරූපරාග, අවිද්‍යාව මේ සංයෝජන යම් යම් මට්ටම් වලින් තියෙනවා. ආර ප්‍රත්‍යඥාන මට්ටමෙම රළු විදියට නැහැ. නමුත් සියුම් විදියට ක්‍රියාත්මක වෙනවා. එතකොට සෝවාන් වීමේදී වන්නේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ රූපය මත ආත්මේ බැසගෙන තියෙන හිතන ගතිය ටිකෙන් ටික අඩු වීම වෙන්නේ. හැබැයි ඒ දෘෂ්ටි අඩු වුණාට ඔහුගේ ළඟ ඒකට තියෙන ආශාව සම්පූර්ණව දුරු කරා වෙන්නේ නැහැ. තමන් වෙමි මම වෙමි කියන අස්මි මානය කියන එක තවදුරටත් තියෙනවා කි. එතකොට දෙන්නේ කම්පයා කරන එක ඒකට ආශා කරන ගතිය තියෙනවා. හැබැයි ආශා කරාට අර පන්සිල් පද ටික කැඩෙන විදිය අකුසල් කඩමින් වෙන්නේ නැහැ ඔහුගේ. ආශාව තියෙනවා තිබ්බට සොරකම කරන තරම් ආශාවක් ඇති වෙන්නේ නැහැ. ආශාව තියෙනවා, රාගය තියෙනවා. හැබැයි කාම මිත්‍යාචාරය කරන්න තරම් රාගයක් ඇති වෙන්නේ නැහැ. ද්වේෂය තියෙනවා. හැබැයි ප්‍රාණඝාතයක් කරන්න තරම් ද්වේෂයක් කඩගන්නේ නැහැ. ඒ වගේ වාදුල දැන් පාලනය ඔහුගේ තුල තියෙනවා. සත්පුද්ගල බව තියෙනවා. වෙමි කියලා ගැටියක් තියෙනවා ඔහුගේ. ඔව්. අසීමාන කියන තේම වෙමි කියන එක. සත්‍යයක් ඉන්නවා කියන එක. එතකොට ඒ ඉන්න එකේ රළු ගතිය තමයි, උඩට පේන ගතිය තමයි මේ රූපයක් දැක්කම රූපය ආත්මය කියලා සලකනවා, වේදනාව ආත්මය කියලා සලකනවා. රූපේ ආත්මය එකක් කියලා සලකනවා. අන්න ඒ ගතිය තමයි දෙටි කියලා කියන්නේ. අන්න ඒක තමයි රළු ගතිය. ඒක නැති වෙන සෝවාන්ීමේදී. එතකොට මේක වෙන්ව ඔහු දකිනවා. දැක්කට අර ඒකට තියෙන කාම බැඳීම අඩු නැහැ. කාමරාග පටිගරාග දුරු වෙනකන් තව දුරටත් ඔහුට මේක ඇලියම තියෙනවා. අනාගාම වීමේදී ටිකක් ඇති වෙනවා, දුරු වෙනවා. කාම ලෝකෙට එන්නේ නැති මට්ටමට දුරු වෙනවා ඒක. ඊට පස්සේ යන්නේ බ්‍රහ්ම ලෝක අනාගමනට පස්සේ. කාමරාගේ කොච්චර දුරු කරනද කිව්වොත් ඔහුට ලිංග ભેදියවත් නැහැ ඊට පස්සේ. දැන් බ්‍රහ්ම ලෝක ස්ත්‍රී පුරුෂ කියලා වෙනසක් නැහැ. මොකද එහි ඉපදෙන්නෙම මේ කාමරාගේ දුරු කරපු අය. විශේෂයෙන් කාමච්ඡන්දය දුරු කරපු අය. එතකොට ඒ ආශාවන් දුරු කරන මට්ටමට ඔහුට භවයක් සකස් වෙනවා. නමුත් තාම වෙමේ කියලා කම්පයා කරන ගතිය, හීනමානේ, සෙය්‍යමාන, සදිසමාන ඒව තවදුරටත් තියෙනවා. බුද්ධලෙක් ඉන්නවා කියන හැඟීම තාමත් තියෙනවා. මොකද අවිද්‍යාව සම්පූර්ණව දුරු කළ නැහැ තාම. අවිද්‍යාව මිනිස් වශයෙන් තාම තියෙනවා. එතකොට අවිද්‍යාව සම්පූර්ණව දුරවන්නේ රහත් වෙන අවස්ථාවේදී. අරහත් මාර්ගඥානෙදී. හොඳයි, අපේ නොදින අපට ලැබිච්ච කාලය අවසන්. ඊළඟ වැඩසටහනටත් අපි සහභාගී වෙන්න ඕනේ. ඉතින් පින්තුන උඹ වේලාවක් අද ධර්ම ශ්‍රවණය කළා. මම හිතන්නේ මේ ධර්ම දේශනාව ඔබ ඉදිරියේදී ඉඳ ලැබෙන වේලාවදී වාර කීපයක් මහන බලන්න. එතන තවදුරටත් ඔබට මෙහි තියෙන ගැටලු විසඳ ගන්න පුළුවන්. විතරක් නෙවෙයි ඔබට මම හිතන්නේ ධර්මයේ ආශ්‍රිතව තියෙන ගැටලු රාශිය මේ ධර්ම දේශනාවෙන් ඔබට निराකරණය කර ගන්න පුළුවන්. ඉතින් ඒකට ඔබ උනන්දු වෙන්න. මේක අලුත්ම බණක් කියලා හිතලා නැවත වාර ගානක් ඔබ අහන්න. එතකොට මම හිතන්නේ ආයි ප්‍රශ්න නම් ඉතුරු වෙන එකක් නැහැ. මේ ඔය දෙක්තිය මුලින් දුරු කරන්නේ ඒකයි. නිසා අහපු දේවල් උනත් Tamante ගැටලු තියෙන තැන් නැවත නැවතත් ඒ දේ සමහලා Tamange අවබෝධය දිනු කරගන්න, ගැටලු විසඳ ගන්න උත්සාහ කරන්න. හොඳයි, මේ සියලුම කුසල් වලින් රැස් කරගත්ව මේ සුනිපාලේ අප නමින් නියගිය ඥාති උද මේ පින දැක සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. සමෙදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන් වේ. ඔබ අප හැම දෙනාම සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් රැක දෙත්වා. දෙවෙනිටත් මේ පිනුතුම නිර්වාණ බෝධිය සඳහාම හේතු වේවා කියන ප්‍රතිමෙන් අපේ දෙවෙනිටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු කුසල ධම්මල බලයෙන් ඔබ අප හැම දෙනාටම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ උතුම් කුසලයේ බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැරසේ. ඊටාම ඉක්මන් භවයකදීම මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම සියලු දුක් කෙලවර කිරීමෙන් ලබන්නා වූ උතුම් නිර්වාණ බෝධිය අප හැම දෙනාටම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛාං භයං පන්තා ච නිබ්බයං සෝකං පන්තා ච නිස්සෝකාං හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොහින් තැබෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.